හොඳමයි. සෑම දිනාටම තෙරුවන්. අද 2017 මාර්තු 17 වන සිකුරාදා සවන්දිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි අප සූදානම් වන්නේ. අදත් අප කෙරේ කරුණාවෙන් අපගේ සාකච්ඡාවට පැමිණ දහම් කරුණු අප වෙත බෙදා දෙන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාට ඉතා ගෞරවයෙන් ඉතා කෘතවේදීව සවනට සිසිලස කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් ඔබතුමාව පිළිගන්නවා. අපි ආරාධනා කර සිටිනවා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි මැතිතුමනි. තෙරුවන් සරණයි හැමදෙනාටම. මේ මං හිතුවේ අපි අර ඇයිතන මේ සතියේමද කොහෙද කලින් වැඩසටහනේ සාකච්ඡා කරපු ඒ සූත්‍රයම තවදුරටත් සාකච්ඡා කරන්න. ඒකදී අපි කතා කළේ මේ දීඝනක සූත්‍රය කියන එක. දීඝනක සූත්‍රයේ තියෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාස පාළි ඒකේ පරිභාෂක වර්ගයේ කියන එකේ. ඒකේ මුලින් අර මේ දෘෂ්ටි ගැන ගොඩාක් කතා කළා. ඊට පස්සේ අපි අන්තිමට අපිට ගැඹුරට කතා කරන්න කොටසකට ආවේ ඒකේ වේදනා ගැන සඳහන් වෙන තැන. එතන වේදනා ගැන සඳහන් වුණා. මුලින් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන වේදනා ජාති තුන. ඒ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එතකොට තිස්සෝකෝ ඉමා දිවෙස්සන වේදනා, සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එතකොට වේදනා ජාති තුනක් තියෙනවා. ඒවත් තුන තමයි මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන්නේ. ඊළඟට ඒ තුන ගැන පොඩි ලක්ෂණ ටිකක් පෙන්වුම් කරනවා. යස්මින් අද්විශේෂන සමේ සුඛ වේදනං වේදේති. අන යම් කිසි සමයක සුඛ වේදනාවක් විඳින මොහොත ගත්තොත් නේව තස්මින් සමේ දුක්ඛං වේදනං වේදේති. මේ මොහොතේ දුක්ඛ වේදනාවක් තියෙන්න බෑ. න දුක්ඛම සුඛං වේදනං වේදේති. ඒ වෙලාවේ අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනවා වෙන්නත් බෑ. සුඛ වේදනාව විඳින වෙලාවේ සුඛං ඒව තස්මින් සමේ වේදනං වේදේති. ඒ විලාවේ සුඛ වේදනාව විඳිනවා විතරයි. අනිජ්ජාති දෙක මේ මොහොතේ තියෙන බෑ කියනවා. ඒ වගේම යස්මින් අද්විශේෂන සමයේ දුක්ඛං වේදනං වේදේති. යම් මොහතක දුක් වේදනාවක් විඳිනීද නේම තස්මින් සමයේ සුඛං වේදනං වේදේති. මේ මොහොතේ සුඛ වේදනාවක් විඳිනවා වෙන්න බෑ. නා දුක්ඛම සුඛං වේදනං වේදේති. ඒ විලාවේ අදුක්ඛම සුඛ වේදනාවක් විඳිනවා වෙන්නත් බෑ. දුක්ඛං ඒව තස්මින් සමේ වේදනං වේදේති. ඒ වෙලාවේ දුක්ඛ වේදනාව විඳිනවාමයි. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාවක් විඳින මොහොතකත් නේව තස්මින් සමේ සුඛං වේදනං වේදේති. ඒ වෙලාවේ සුඛ වේදනාවක් විඳිනවත් නෙමෙයි නා දුක්ඛං වේදනං වේදේති. දුක්ඛ වේදනාවක් විඳිනවත් නෙවෙයි. ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ අදුක්ඛම සුඛං ඒව තස්මින් සමේ වේදනං වේදේති. අදුක්ඛම සුඛ වේදනාව විඳීමමයි. එතකොට එතනින් පේනවා ඔය ජාති තුනෙන් එකක් තියෙන මොහොතේදී අනිද්දක යෙදෙන්න බෑ කියන එක. ඒ කියන්නේ මේ ජාති තුනක් කතා කරාට එක මොහතක ඒ තුනෙන් එකක් විතරයි විඳිනවා නම් විඳින්නේ. ඒක එක්ක අනිජ්ජාති දෙක යෙදෙන්න බෑ. ඊළඟට සුඛාපි කෝ අද්විශේෂේන වේදනා. ඒ සුඛ විදිහට ගත්ත වේදනාවක් විඳිනකොට සුඛාපිකෝ අග්ගිවෙස් වෙන වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. මේ සුඛ වේදනාව ගැන විස්තර ටිකක් කරනවා. මේක අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒක කය ධම්මයක් ක්ෂය වෙලා යන එකක්, වැය වෙලා යන එකක්, වය ධම්මා විරාග ධම්මා අත අරින්න ඕන එකක්, නිරෝධ ධම්මා. නිරෝධ කියන ස්වභාවය කියන්නේ පිහිටන් නැති උපදින් නැති ස්වභාවය නිරෝධ ධම්ම කියන ලක්ෂණ ටික තියෙනවා. අය එයාගෙන දුක්ඛාපිකෝ අග්ගිවෙස්සන වේදනා. අග්ගිවෙස්සන මේ දුක් වේදනාව කියන එකේදී ඒකත් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. කය ධම්මා, වය ධම්මා, විරාග ධම්මා, නිරෝධ ධම්මා. ඒ වගේම දුක්ඛම සුඛ කියන වේදනාවත් මේ ලක්ෂණ ටිකමයි. මොනවාද? අනිත්‍ය, සංකත, පටිච්ච සමුප්පන්න, කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඒවන් පස්සන් මේ බව දැක්කොත් ඔනෝය ඇත්ත සිද්ධිය දැක්කොත් කවුද? සුතවා අරිය ශ්‍රාවකෝ. සුතවත් අරිය ශ්‍රාවකේ. සුඛායපි වේදනාය නිබ්බින්දති. දුක්ඛායපි වේදනාය නිබ්බින්දති. අදුක්ඛම සුඛායපි වේදනාය නිබ්බින්දති. මේ වේදනා ජාති තුනම නිබ්බිදාව කියන වචනින් එන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ අහලා ඇති කලකිරිලා අතාරිනවා වගේ කතාවක් නිබ්බින්දති කියන්නේ. ඒතකොට මේ වේදනා ජාති තුන ගැනම නිබ්බිදාවක් ඇති වෙනවා කාටද? ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයාට. මනාව වුණොත්ද අර කියපු කරුණ ටික දැක්කොත්. අර කියපු කරුණ ටික කිව්වේ අනිච්ච බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, කය ධම්මයක් බව, වය ධම්මයක් බව, විරාග ධම්මයක් බව, නිරෝධ ධම්මයක් බව. අන්නායි ටික දැක්කොත් සිද්ධ වෙන්නේ ඒක කලකිරිලා අතෑරෙනවා. නිබ්බිදන්ති. එතකොට ඒක දුක්ඛ වේදනාවටත් එහෙමයි, සුඛ වේදනාවටත් එහෙමයි, අදුක්ඛම සුඛ වේදනාවටත් එහෙමයි. ඒ තුනම නිබ්බින්දති තත්ත්වයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්‍ර විමුක්තස්මින් විමුක්ත මීති ඥානං හෝති. ତතර මේක අතහැරෙනවා, අල්ලගන්නේ. විමුක්ත, විමුක්ත කියන්නේ විමුක්තිය, නිදහස් වෙනවා. ඒකෙන් නිදෙනවා. නිදිලා නිකන් ඉන්නේ. නිදුනා කියන ඒ නිදහස් වුණා කියන ඥානෙකුත් ඇති වෙනවා. මේ විමුක්තස්මින් විමුක්ත මීති ඥානං හෝති. ඊළඟට සාමාන්‍යයෙන් ග්‍රහතන් වහන්සේගේ උදාන වාක්‍ය කීනා ජාති බුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං ආපරං ඉත්තත්තායාති පජානාති. එං විමුක්ත චිත්තෝකෝ අග්ගිවේශන භික්ඛූන කේනචි සංවදති න කේනචි විවදති යංච ලෝකේ උත්තං තේන ඕහරති අපරාමසන්ති. පරාමාස කියන එකේ විරුද්ධ තත්වයට පත් වෙනවා. තවට තවත් කළ යුතු දෙයක් නැහැ. ඒ වගේ නිදුන හිතක් ඇති කෙනෙක් තවත් කෙනෙක් සමග විරුද්ධව කතා නොකරයි. අන්න ඒකත් වැදගත් වෙනවා. මේ නිදුන කෙනාට තව කෙනෙක් එක්ක වාද කරන්න අවශ්‍ය නැහැ. න කේනචි විවදති. න කේනචි සංවදති. යංච ලෝකේ උත්තං තේන ඕහරති අපරාමසන්ති. මොකද එයා එහෙම වෙන කෙනෙක් එක්ක මේ වාද කරන්න යන්නේ, විරුද්ධව කතා කරන්නේ. ඇයි? ලෝකේ යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරනවා. එතකොට දැන් යංච ලෝකේ උත්තං තේන ඕහරති. එකෙනෙන් දැන් ලෝකයා යම්කිසි මුලාවකින් මේක ව්‍යවහාර කරනවා නම්, ඒ කියන්නේ පාවිච්චි කරනවා නම්, එයා එක්ක තර්ක කරන්න වාද කරන්න යනවා නම්, ඉතින් ඒ විදිහටම එකත් ව්‍යවහාර කරනවා. හැබැයි එතන තේරුම් ගන්න ඕන මුලා වෙලා නෙවෙයි. ඒ මට්ටමට මනසපත් වෙලා නෙවෙයි. ඒක දැනගන්නේ කොහොමද? අපරාමසන්ති. පරාමාස කරගෙන මෙලි අර ව්‍යවහාර කරන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් දැන් රහතන් වහන්සේ කෙනෙක් ලෝකයා එක්ක ගනුදෙනු කරද්දි එහෙම ඒගොල්ලෝ හිතන මට්ටමින් ව්‍යවහාර කරනවා. හැබැයි එකෙන් කියන්නේ ඒවා පරාමාස කරගෙන කියලා. ඒවා ඒ විදිහට මුලා වෙලා දෘෂ්ටියෙන් අරගෙන කියන එක එන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ හරි රහතන් වහන්සේ හරි මම මෙහිමයි මට මෙහිම වුණා මගේ මේවා කියලා කතා කළාට ඒක ලෝකයා එක්ක දනු දෙනුවක් සඳහා ඒ මට්ටමින් ව්‍යවහාර කරන මිසක් ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ මේ මමත්වයේ ඉඳන් අස්මිමානයේ ඉඳන් කටයුතු කරනවා කියලා. දැන් එහෙම ඒක තේරුම් ගන්න ඕන කියලා ඒ මට හිතෙන්නේ. ඉතින් අපිට මේ ටික තව දුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. අපි එදත් සාකච්ඡා කළා මෙන්න මේ වේදනා ජාති තුනේ කලකිරෙන්න නම් මේ දකින්න කියන මේ නිබ්බිදාව ඇති වෙන්න නම් දකින්න කියන ලක්ෂණ ටික. ලක්ෂණ ටික තමයි අනිච්ච බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, කය ධම්මයක් බව, වය ධම්මයක් බව, විරාග ධම්මයක් බව, නිරෝධ ධම්මයක් බව. එතකොට ඒකත් ඒ විදිහට දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි වේදනාවේ කලකිරෙන්නේ. එයා තමයි වේදනාව අත්හැරලා වේදනාවෙන් මිදෙන්නේ. මේ වේදනාවෙන් මිදින විමුක්තිය ලබාගන්නේ විමුක්තිය මිදුණයි කියලා ඥානයක් ඇති කරගන්නේ. අනේ නිසා දැන් මේ විදිහට බලන්නේ කොහොමද මේ දහමට අනුව කියන එක මම හිතන්නේ හුඟක් වැදගත් වෙනවා. මේ වේදනාවෙන් විමුක්ත වෙන්න කෙනෙකුට අවශ්‍ය නම් එහෙම නැත්නම් මේ නිවන් මාර්ගෙට වැටෙන්න නම් කියන තැන. මේවා ගැන කාට හරි අදහස් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොම්පින් මහාචාර්යතුමනි. ඇත්තටම අපි අද සාකච්ඡාවට ගත්තේ පසුගිය සතියේ පසුගිය සාකච්ඡාව ඉතුරු කොටස වේදනාව ගැනයි. එතකොට ඔබතුමා පැහැදිලි කරා වේදනාව සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා වේදනා වශයෙන් කියනවා. මේ වේදනාවලින් එක මොහොතක එක වේලාවක විඳින්නේ එක වේදනාවක් කියලා පැහැදිලි කරා. එතකොට දුක් වේදනා විඳින මොහොතේ සුඛ වේදනාව හෝ අදුක්ඛම සුඛ වේදනාව නැහැ. දුක් සැප වේදනා විඳින වෙලාවේ දුක් වේදනාව හෝ අදුක්ඛම සුඛ වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනා විඳින වෙලාවේ දුක් වේදනා හෝ සුඛ වේදනා වඳින්නේ නැහැ කියලා. එක දෙයක් එක මොහොතකයි යෙදෙන්නේ කියලා. එතකොට ඒ වේදනාව කියන දේ අනිත්‍ය, සංකත, පටිච්ච සමුප්පන්න, වය ධම්ම, කය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම ආදී වශයෙන් පැහැදිලි කරා. ඒ වගේ ඒ ආකාරයට දැනගන්නා වූ සුත්තවත් ආර්ය ශ්‍රාවකයා වේදනාව පිළිබඳ කලකිරিলা අත්හැරෙනවා කියලා. ඒ ටික තමයි ඔබතුමා පැහැදිලි කරලා දුන්නේ. මම දැන් කල්යන්න මිත්‍රින්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. වැඩිපුර වෙලා ගන්න නැතුව ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් ද සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි. ප්‍රීති මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. තෙරුවන් සරණයි. ඔබගේ මහත්මයාට සමට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද මේ හේතු ප්‍රත්‍යයෙන් ඇතිවීමයි පටිච්චසමුප්පාදයෙන් ඇතිවීමයි යන දෙක සම්බන්ධව පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. මේ හේතු ප්‍රත්‍යයෙන් මේ වේදනා හටගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඇත්තටම අපි හොයන්න ඕන. දැන් මේකේ අර ප්‍රධාන මූලික වචන තුන ගත්තොත් අනිච්ච, සංකත, පටිච්ච සමුප්පන්න කියන තුනේම ඔය හේතුඵල සම්බන්ධය තියෙනවා. මොකද අනිච්ච මේ ආර්ය මාර්ගයට වැටෙන්න නැත්නම් ලෝකෙන් එතර වෙන්න නම් අනිච්ච සංඥාව බුදුරජාණන් වහන්සේ වඩන්න කියලා තියෙන්නේ. කරුණු තුනක් බලන්න කියනවා. මේක මොකද්ද? ඒක හටගත්තේ සමුදේ මොකද්ද? ඒකේ අස්තංගමය මොකද්ද කියන එක. එතකොට අපි වේදනාවට ওই කරුණු තුන දැම්මොත් තමයි වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා වෙන්නේ. මේක පැහැදිලිව අනිච්ච සංඥා සූත්‍රේ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් මේ වේදනාව මොකද්ද? වේදනාවේ සමුදය මොකද්ද? වේදනාවේ අත්ංගමේ මොකද්ද කියලා කෙනෙක් බැලුවොත් එයාගේ තමයි ඔය කෙලෙස් දුරු වෙන්නේ. ඊළඟට සංකත කියන වචනේ ගත්තොත් එතන සංකත කියනකොට අපි දන්නවා යමක් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා නම් ඒක සංකත ධර්මයක්. ඒ කියන්නේ මේ ඵලය අපි ගන්නේ සංකත ධර්මයක් විදිහට. මොකද ඒක ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න දෙයක්. එතනත් එතකොට ඒ සමුදයක් අඳුරගන්න තියෙනවා. මොනවද මේවයි හේතු ප්‍රත්‍ය කියලා. ඊළඟට අපිට එන්න වෙනවා මේ පටිච්චසමුප්පන්න කියන ධර්මතාවයට. පටිච්චසමුප්පන්න ධර්මතාවය කියනකොට තේරුම් ගන්න ඕන අර පච්චයා නිරෝධා කියන කරුණු දෙක. පච්චයා කියද්දී මේ අපි අහලා තියෙනවා පච්චයා කියන එක සඳහන් වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. එතන ඉමස්ස කියන්නේ හේතුපැත්ත, ඉදං කියන්නේ ඵලයපැත්ත. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇතිකල්හි මේ වෙනවා, මේ හටගත්තොත් මෙයත් හටගෙන කියන එක. ඊළඟට නිරෝධාපත් බලද්දී ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්‍යති කියන ධර්මතාවය. ඒ කියන්නේ හේතු පැත්තයි ඵල පැත්තයි අපි කතා කරනකොට හේතු පැත්ත නැත්තම් හේතු පැත්ත නිරුද්ධ නම් ඵල පැත්තත් නිරුද්ධයි. හේතු පැත්ත නිරුද්ධ වුණොත් එහෙම ඵල පැත්තත් නිරුද්ධ වෙනවා. ඒකට පවතින බෑ කියන ධර්මතාවය. තරන්නේ විදිහට එතන පටිච්ච සමුප්පන්න බවත් අපිට වේදනාව සම්බන්ධව දකින්න වෙනවා. සංකත බවත් වේදනාව සම්බන්ධව දකින්න වෙනවා. අනිච්ච බවත් වේදනාව සම්බන්ධව දකින්න වෙනවා. ඒතර මේ වේදනාව සම්බන්ධව කිව්වහම අපිට අර වේදනා ಜಾති තුනෙන් එකක් ගැනයි මේ කියන්නේ. එක්ක දුක් වේදනාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුඛ වේදනාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාව වෙන්න පුළුවන්. එහෙනම් අපි හොයාගන්න ඕන ඔය වේදනාවක් දැනුන වෙලාවට මේකේ සමුදය පැත්ත මොකද්ද? මොනවා නිසාද මේක හටගත්තේ කියන එක අඳුරගන්න වෙනවා. දැන් අපිට බොහොම ප්‍රකට වෙන්නේ අපි වේදනාව විදිහට සාමාන්‍යයෙන් සැලකන්නේ දුක් වේදනා පැත්ත. හැබැයි මෙතන මතක තියාගන්න ඕන සුඛ වේදනාවටත් අදුක්කම සුඛ වේදනාවටත් මේ ධර්මතා පොදු එක විදිහටම පොදු. ඒක තමන් එක වේදනාවකින් මේ ධර්මතාවය දැක්කොත් ඊට පස්සේ දක්ෂ වෙන්න ඕන අනිත් වේදනාවලටත් මේ ස්වභාවයම නේද? මේ ලක්ෂණ ටික පොදුයි නේද? අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියන ටික. ඒ ටික දකින්න නම් දැන් අපිට වේදනාව කියන එකේ සමුදය හොයාගන්න වෙනවා. යම් කිසි වේදනාවක් අපි දැන් සාමාන්‍යයෙන් දුක් වේදනාව ප්‍රකට හින්ද අපිට ඒ වගේ දුක් වේදනාවක් දැනෙන වෙලාවක ගැන තමන්ට මතක් කරන්න පුළුවන්. දුක් වේදනාව වෙන්නේ සාමාන්‍යයෙන් කායික වේදනා තමයි අපි දුක් වේදනා විදිහට අඳුරගන්නේ. මේ කායික වේදනා කියනකොට ඉතින් තමන්ට ඕන උදාහරණයක් තමන්ට වේදනාවක් දැනුන වෙලාවක් හරි නැත්නම් මේ මොහොතේ තියෙන වේදනාවක් බලනවා නම් තමයි ගොඩාක් වටින්නේ. මේ මොහොතේ තමන්ට වේදනාව ප්‍රකට වෙන්නේ නැත්නම් කලින් වේදනාවක් කොන් දෙක එක්කමත් තුනටි අමාරුවක් කොළුව එක එක්කමත් කතරකට එක්කමත් මොකක් හරි දැනුන වෙලාවක් මං හිතන්නේ සිහි කරගන්න පුළුවන් ඇති. එතකොට අන්නේ වේදනාව දැනෙන මොහොතට මේ මොහොතේ ශරීරයේ කායික යම් කිසි වේදනාවක් දැනෙනවා නම් ඒකම යොදා ගන්න. එතකොට දැන් අපිට ඒක ගොඩක් වෙලාවට අපි බාරගන්නේ දුක් වේදනාවක් විදිහට. ඒ කියන්නේ අර වේදනා ಜಾති තුනෙන් දුක්ක පැත්තට. ඒ ඕනම වෙලාවක අපි ওই වේදනා ಜಾති තුනෙන් ඕන එකක් ඉතින් සමන්ත මේ මොහොතේ කායිකව තියෙන වේදනාවක් අරගෙන මේක තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් මේ ධර්මතාවය. එතකොට අපි උදාහරණයක් විදිහට අපි ඔළුව රිදෙනවා කියලා ගමු. එතකොට දැන් අපි දැනගත්තා ඔළුව රිදෙනවා මේක දුක් වේදනාවක්. දැන් ඊළඟ දේ තමයි මේකේ සමුදය හොයා ගන්න ඕන. ඒක මේකේ සමුදය හොයා ගන්න අපිට විදි කීපයක් තියෙනවා. ඉතින් Tamanට සාමාන්‍යයෙන් වැටහෙන සමුදයෙන් පටන් අරන් අපි දහමත් එක්ක මේ දහමට ගැළපෙන මේ ලෝකෝත්තර දර්ශනය කරා යන්න අවශ්‍ය සමුදය දක්වා අපේ නුවණ දිනු කරගන්න වෙනවා. දැන් වේදනාවක් දැනුණොත් අපි සාමාන්‍යයෙන් ඇයි දැනෙන්නේ ඇහුවොත් මේ ශරීරයේ කොටසක වේදනාවක් දැනෙන්නේ පළවෙනි දේ ඒ කොටස තියෙන්න ඕන. දැන් ඔළුවේ කැක්කුමක් දැනෙන්න නම් ඒ කායිකව ඒ ඔළුව තියෙන්න ඕන. අතේ කැක්කුමක් දැනෙන්න නම් අත තියෙන්න ඕන. ඉතින් අපි බාර ගන්නේ ඕක මුලින්ම මගේ ඔළුව රිදෙනවා. මගේ අත රිදෙනවා කියන මට්ටම තමයි සාමාන්‍ය කෙනා ඉන්නේ. එතනින් තමයි පටන් ගන්න ඕනේ. ඒක තමයි ඉති වේදනං කියන්නේ. අනේ මේක තමයි වේදනාව. දැන් බලන්න වේදනාවක් තියෙනවා. ඊළඟට බලන්න ඕන මේක හටගත්තේ කොහොමද? ඒක පැත්තෙන් අපිට හේතු සිහි වෙයි. ඒකට අපිට මේ මනුෂ්‍ය ශරීරයක් තියෙන හින්දා තමයි මේ වේදනාව එන්නේ. මනුෂ්‍ය ශරීරයක් තියෙන්නේ. අපි මිනිස්සෙක් වෙලා ඉපදුනා හින්දා ඒ ශරීරය හැදෙන්න ආහාර උදව් වුණා, එක එක ಜಾති යම්මම කර්මයේ උදව් වුණා, නැත්නම් තණ්හාව උදව් වුණා, විද්‍යාව උදව් වුණා. ඕවා ප්‍රත්‍ය වෙලා තමයි මෙහෙම ශරීරයක් ඇති වුනේ. එහෙම නැත්නම් තව විදිහකට කියත හැකි පෙර අතීතයේ අපේ කුසල කර්මයක් හේතු වෙලා ඒක ත්‍රි හේතුක වේවා, ත්‍රි හේතුක වේවා, මොකක් හරි කුසල කර්මයක් හේතු වෙලායි මේ මානව ජීවිතේ ලැබුණේ. ඒ හින්දා මේ ශරීරයක් ලැබුණා, ඒ ටික නම් බොහොම සතුටෙන් කතා කරන්නේ. ඒ වුණාට ওই ශරීරය ලැබුණා හින්දා නේද මේ දුක මේ වෙලාවේ විඳින්නේ කියලා අනිත් පැත්තට හිතන්නත් පුළුවන්. මොකද ඒක අනිවාර්යෙන් හේතු වෙලා තියෙනවා. අපි සමහර විට මේ කයක් නොපිහිටන බ්‍රහ්ම ලෝකයක වගේ හිටියානම් මෙහෙම මේ ඔළුවේ කැක්කුමක් අතේ කැක්කුමක් එන්න විදිහක් නෑ නේද? එතකොට මේ මනුෂ්‍ය ශරීරයක් තිබුණා හින්දා මෙහෙම වේදනාවක් දැනෙනවා. මේ මනුෂ්‍ය ශරීරේ නොතිබුණා නම් ඔහොම වේදනාවක් දැනෙන්නේ නෑ නේද කියලා ඔන්න යම්කිසි සමුදයක් දකින්න පුළුවන්. දැන් ඒකෙදී අපිට මේ ඔය දැන් ටිකක් නුවණින් බැලුවොත් මේක ලෝකෙට අයිති පැත්තකින් තමයි මේ සමුදය හොයලා තියෙන්නේ. හැබැයි ඒකත් හරි, ඒක එක්තරා විදිහක සමුදයක් යම්කිසි මට්ටමකට මේ සිද්ධ වෙන දේ දකින්න එක. එතකොට අපි ડોක්ටර් කෙනෙක්ගෙන් එහෙම හුවොත් කියයි මෙන්න මේ හේතු හින්දා මේ ලෙඩේ හින්දායි ඔහම රිදෙන්නේ. මේක නැති වුණා නම් ඔහම නැහැ කියලා සමහරට බෙහෙත් ටිකකුත් දෙයි. එහෙම නැත්නම් අපිම මේකෙන් මිදෙන්න විදිහක් හොයාගනි. දැන් මේ අත රිදෙන්නේ අත මෙහෙම තියෙන හින්දා මේ ඉරියව්ව වෙනස් කරලා නම් ඕක නැති වෙලා යනවා. කකුල රිදෙන්නේ මේ හින්දා. මේ ඉරියව්ව වෙනස් කළා නම් ඕක නැති වෙලා යනවා කියලා ප්‍රතිකර්මිකුත් හොයාගෙන එතකොට අර පියන හේතුව වෙනස් කරනවා. එතකොට අපිට ඒ වේදනාවෙන් මිදීමක් තියෙනවා. ඒක ලෝකෙට අයිති ඇත්තක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙනස් කිරීම තුළ කොච්චර කල් අපිට වේදනාවක් නැතුව ඉන්න පුළුවන්ද? දැන් අපි වාඩි වෙලා ඉඳලා අමාරු හින්දා කකුල පොඩ්ඩක් දිග අරිනවා වේදනාවයි මෙන්න. කොච්චර වෙලා ওই වේදනාව නැතුව ඉන්න පුළුවන් වේද? ආයි ඒක ටිකක් වෙලා ඉන්නකොට ඒක දැනෙන්න ගන්නවා වේදනාව. ආයි ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. එහෙනම් අපිට නුවණක් එන්න ඕන මේ නියම සමුදය හොයලා ඒක අයින් කළා නෙවෙයි. මේ තාවකාලික විසඳුමක් දුන්න. එතකොට අපි දෙහෙතක් තරම් ඒ වෙලාවට ඒක සමනය කරගත්තත් සමහර විට පේන් කිලා එකක් වෙන්න පුළුවන්. ඒකෙන් සමනය කළාට මේක තාවකාලික ප්‍රතිකර්මයක් විතරයි. එහෙනම් මේක ආරේ මේකේ අන්තිමට කියන නිබ්බින්දති විමුක්තස්මින් විමුක්තමීති ඥානං හෝති. එකෙනෙ මිදුනා කියන ඥානයක් පහළ වෙන මට්ටමකට මිදීමක් නම් නෙවෙයි, මේක තාවකාලික යටපත් කර ගැනීමක් විතරයි. එහෙනම් ඒ විදිහට බලන එක එතකොට ලෝකෙට අයිති දර්ශනයට අයිති දෙයක්. සමහර විට මේක කෙනෙකුට හිතන්න පුළුවන් මේ මං කරපු පරණ කර්මයක් හින්දායි මේක ඉන්නේ කියලා. ඒ කර්ම පැත්තෙන් හිතලා කර්මඵල විපාක පැත්තෙනුත් හිතන්න පුළුවන්. ඒකත් අපි දන්නවා කම්මස්සකතා සම්මා දිට්ඨිය මත ලෝකෙට අයිති විදිහට දකින සමුදයක්. එහෙනම් අපි කොහොමද මෙතන දැන් ලෝකෝත්තර දර්ශනය මේකෙ මිදෙන හැටියට ඈතර වෙන විදිහට දකින්න සමුදයක් බලන්නේ? එතෙන්දි තමයි අර බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රම ටිකක් අපිට තියෙනවා. ඇත්ත දකින්න ඕන නම් යමක ඇත්ත දකින්න ඕන නම් ස්කන්ධ වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න කියන එක. එහෙනම් අපි දැන් එතන බැලුවොත් මේ වේදනාව තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන තැනට යන්න වෙනවා. මේ මොහොතේ මේ වේදනාව දැනෙනවා කියලා දැනගත්තේ අපේ ආයතන නිසා. මොකද ආයතන වැඩ කළේ නැත්නම් අපිට ඕක දැනගන්න විදිහක් නැහැ. එහෙමනම් මොන ආයතනද මේකට උදව් වුනේ කියලා නුවණින් විමසන්න ඕන. ඊට දැන් අපේ කායික වේදනාවක් නම් දැනෙන්නේ අනිවාර්යෙන් කාය ආයතනේ වැඩ කරලා. කාය ආයතනෙන් ස්පර්ශයක් දැනෙන්න ඕන. ඊළඟට මන ආයතනෙන් ඒක ගැන කල්පනා කරන්න ඕනේ. ඒක කාය ආයතනයයි මන ආයතනයයි තමයි අපිට උදව් වෙලා තියෙන්නේ. ඒ අනිත් ආයතන මෙතෙන්ට සම්බන්ධ වුණේ නැහැ. චක්ක ආයතනෙ, ගහන ආයතනෙ වගේ සම්බන්ධ වුණේ නැහැ කියලා පේනවා. ඒකට මේකට සම්බන්ධ වුණ ආයතන ටික වෙන් කරගන්න. ඒකට පේනවා කාය ආයතනෙ, මන ආයතනෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතන අඳුරගත්තටමදී ඊළඟට අපි බලන්න ඕන කාය ආයතනෙට කරන්න පුළුවන් මොනවද? කාය ආයතනේ අපිව මුලා කරන්නේ කොහොමද? මන ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද? මන ආයතනේ නිසා අපි මුලා වෙලා තියෙන්නේ කොහොමද කියන අන්නේ දෙපැත්ත අඳුරගන්න වෙනවා. ඒක තමයි ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ. ඒකට ආයතනයක් පිරිසිඳ දකීමේදී අපිට බලන්න වෙනවා කාය ආයතනේ වැඩ කරන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් දන්නවා කාය ආයතනයේට පොට්ටබ්බයක් හමු වෙලා ඔක කාය විඥාණයෙන් දැනගෙන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. අන්න එහෙම වේදනාවක් හටගන්නවා. හැබැයි අපි දැන් දැනගත්තේ මේ අතරි දෙනවා ඔළුව රිදෙනවා කියලා ඒ මට්ටමද? එහෙනම් තව ටික, එහෙම නැත්නම් තව ටිකක් එහාට ගිහින්ද? ඔබ නුවණින් බලනකොට පේයි කාය ස්පර්ශෙන් දීපු වේදනා වනිමේ මේ දැන් අතරි දෙනවා, කොන්ද රිදෙනවා, ඔළුව රිදෙනවා කියනකොට අපි විඳිනා මට්ටම. ඒ මට්ටමට එන්න මන ආයතනෙත් උදව් වෙලා තියෙනවා. කොහොමද මන ආයතනෙ උදව් වුනේ? මන ආයතනෙන් මොකද්ද කළේ? දැන් කාය ආයතනෙන් තේරුම් ගන්න කාය ආයතනෙ පිරිසිඳ දකින්නවා කියන කාය ආයතනෙ කෘත්‍ය අඳුර ගන්න ඕන. කාය ආයතනෙට පුළුවන් එකම එක දෙයයි කරන්න. මොකද්ද? දැනීමක් හරන් දෙන්න. ඒකට පාලියෙන් කියනවා මුත කියන සිද්ධිය. දැන් ඇහැට පුළුවන් දැකීමක් කරන් දෙන්න දිට්ඨ. කනට පුළුවන් ඇසීමක් කරන් දෙන්න ඒක සුත. ඒ වගේ කයට පුළුවන් දැනීම කියන සිද්ධියක් කරන් දෙන්න ඒක ඒක යන්නේ මුත කියන ස්වභාවය. දැනීම කියන එකේ රූප මුකුත් තියනවාද? පාටක් හැඩයක් තැනක් අල්ලන්න පුළුවන් ගතියක් එහෙම සිද්ධියක් නැහැ දැනීම කියන එකේ. කාය ආයතනයට පුළුවන් දැනීම දෙන්න විතරයි. එහෙනම් ඊට අමතරව අපි මොනවා හරි දැනගෙන නම් ඒ ටික කාය ආයතනෙන් කරපු වැඩක් වෙන්න බෑ. මන ආයතනෙන් තමයි ඉතුරු ටික කරලා තියෙන්නේ. මොනවද මන ආයතනෙන් කරලා තියෙන්නේ? මේ දැනෙන ස්වභාවය ගැන කල්පනා කරනවා. කල්පනා කරද්දී එයා උදව් කරගන්න දේවල් තියෙනවා. එයාගේ පරණ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් මත තමයි ඔහොම දැනෙන්න නම් මෙන්න මෙතන කියලා ඉස්සෙල්ලම දැනගන්නවා. ඔළුව හරි, කකුල හරි, අත හරි, මේ ශරීරයේ කොටස. කියන්නේ දැන් මනසෙන් දැනගන්නවා කියන්නේ මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා. දැන් සාමාන්‍යයෙන් අපේ ඔතන සිහිය නුවණ නැති නිසා අපි විශ්වාස කරන්නේ අර මොනවායින් හරි හැදිච්ච කයේ කොටසක් තමයි මේ. ඔළුව හරි, අත හරි, කකුල හරි කියනකොට අපිට ඒකේ හැඩ සටහනක් පේනවා. ඒක ඇල්ලුවොත් මෙහෙමයි දැනෙන්නේ. ඔක හැදිලා තියෙන හැටි හිතා ගන්න පුළුවන්. මේ සම තියෙනවා, මස් තියෙනවා, ආහාර තියෙනවා, ඇටකටු තියෙනවා. ඔව් විස්තර ගොඩක් එක්ක තමයි අපිට දැන් මේක එළියේ කියන්නේ හිතට සාපේක්ෂව එළියේ. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කරලම බාර ගන්න ගතියක් එනවා. එතකොට එහෙම අපේ ශරීරේ කොටසක් හදනවා අවුලුව හරි අත හරි. ඊළඟට හිත විශ්වාස කරන්නේ අන්න ඒ ඔළුවෙන් අන්න ඒ අතෙන් ශරීරයට ඇවිත්. ඒකෙන් තමයි මේ වේදනාව ආවේ. මේ වේදනාව තමයි මේ විඳින්නේ. අන්න එහෙම ගන්නකොට තමයි මේක දුක් වේදනාවක් විදිහට අපිට දැනෙන්නේ. මේ ශරීර කොටස දැම්මේ නැත්නම් එච්චර දුරකට ගිහිල්ලා නැහැ. එතකොට බලන්න දැන් මේකේ ආයතන වෙන් කරගහම කාය ආයතනෙන් දැනීමක් දුන්නා. මන ආයතනෙන් ඕක ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් හදන දේ හිත දැනගත්තා. මාන ධම්ම මනෝ විඥාන කියන ස්වභාවය. එහෙනම් ඒක හිත හදපු දේ හිත දැනගත්තා කියන්නේ රූපයක් නෙවෙයි නේද? කියන්නේ අල්ලන්න පුළුවන් මොනවෙන් හරි හදිච්ච දෙයක් නෙවෙයි නේ හිත දැනගත්තේ. ඒක එහෙමනම් රූපයක් බවට පත් කරලා ඒ රූපේ අපි අල්ලගෙන තියනවා නැත්නම් උපාදාන කරලා තියනවා. ඒ රූපේ බැසගෙන තියනවා. එතකොට අන්නේ බැසගත්තු පිළිගත්තු රූපයෙන් තමයි මේ වේදනාව දෙන්නේ කියලත් විශ්වාස කරන මට්ටමකට ගෙහින් තියනවා. එතකොට මෙතනින් පැහැදිලි වෙනවා මෙන්න මේ වේදනාව මෙන්න මෙතනින් එන වේදනාව කියලා දැනගන්නකොට අපි ලෝකෙට අහුවෙලා ලෝකයක් හදලා ඒකට අහුවෙලා එක්ක උනේ අපිට මේ ආයතන ගැන සිහිය නොවන පිහිටියේ නැති හින්දා. ආයතන ගැන සිහිය නොවන පිහිටියා නම් මෙතන අවිද්‍යාව යෙදුනේ නැත්තම් අපි දන්නවා මේ මනස දැනගත්තේ මනසෙන් හදපු ටිකක්. ඒවා ශරීරයට අයිති වෙන්න බෑ, බාහිර දෙයකට අයිති වෙන්න බෑ. එහෙම අයිති කියලා බාරගත්තෙම මෝඩකමට ඇත්ත ඇති හැටි නොදන්නකමට. ඒක මං අර උපමාවක් විදිහට කියන්නේ. දැන් අපිම ශරීරය හදුවා කියන එක අපිට එකපාරට තේරෙන්නේ නැහැ. ඒකට උපමාවක් විදිහට අර වතුරට ඉබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ නේද? ඒ කියන්නේ හිතෙන් හදලා හිතෙන් දැනගත්තු බව කියන තැනට සිහිනවන නැති නිසා නේද? ඒක රූපයක් කරලා හිතෙන් දැනගත්තු දේ එළියේ තියෙන රූපයක් කරලා ඒක උපාදාන කළේ නැත්නම් බාරගත්තේ ඒක දැසගත්තේ. ඒක දැඩිව පිළිගත්තේ. අන්න ඒ වගේ දෙයක් අපිට වෙලා නේද මේ ආයතන මුලාව නිසා. ඔන්න ඔතනින් අඳුරගන්න පුළුවන් දැන් තව සමුදයක්. ඉස්සෙල්ලා කියපු සමුදයට වඩා වෙනස් පැත්තක්. මේ මෙතෙන්දී නුවණ එයි. එහෙනම් මේ සමුදය තියෙනකන් තමයි ඔය විදිහේ සුඛ හරි දුක්ඛ හරි වේදනාව තියෙන්නේ. මේ සමුදේ යෙදුන් නැත්තම් ඕක හටගන්න බෑ. ඒ කියන්නේ අතේ රිදුමක්, කොළුවේ රිදුමක් කියලා හදයක් හටගන්න බෑ. හටගත්තනම් හටගන්නේ අර කාය ස්පර්ශයෙන් දීපු යම්කිසි දැනීමක් විතරයි. මුත කියන ස්වභාවය විතරයි. ඒ මුත කියන එකට වඩා ගොඩාක් දේවල් අපි එකතු කරලා නේද ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. එහෙනම් මේ මුත කියන එකට වඩා වැඩිපුර දාපු ඔක්කොම අපි හිතෙන් හදලා එකතු කරපුවා. ඒවා තමයි මේ මුත කියන සිද්ධියට අයිති නෑ, ලෝකෙට අයිති වෙලා තියෙන්නේ ඒවා ටික. ඔය ටිකට තමයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කිව්වෝ දුක කියන්නේ මෙන්න මේකයි. මොකද ඔය ටිකේ තියෙනවා ටිකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඔය සේරම හටගෙන නේද මේ මට්ටමට එනකොට ලෝකෙට අහුවෙන මට්ටමට එනකොට. එහෙනම් මේ සකස් වුණේ පංච උපාදානස්කන්ධේ නේද? ඕකට නේද බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දුකයි කියලා කිව්වේ. සංකිට වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එහෙනම් මේ දැන් අඳුරගන්නේ ඒ දුක හටගන්න සමුදේ නේද? මේ සමුදේ තියෙනකන් ඕක තියෙනවා. ඔය සමුදේ දුරු වුණ දවසට ඕක හටගනීද? එහෙනම් හටගන්න බැහැ කියලා නුවණකුත් තෙයි. ඒකට අත්තංගමය කියන එකත් තෙයි. වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව සමුදේ මොකද්ද? වේදනාවේ අත්තංගමය මොකද්ද? එක පැත්තකින් පේනවා. අනිත්‍යයෙන් මේක සංකත ධර්මයක්මයි කියලා පේනවා. මේ ඉබේ හටගත්තු දෙයක් නෙමෙයි, හේතුප්‍රත්‍යයන් නිසාම හටගත්තු දෙයක් කියලා පේනවා. තුන්වෙනුව පේනවා මේකේ පටිච්ච සමුප්පන්න බව. මේ සමුදේ තියෙනකම් මේක තියෙනවා. මේ සමුදේ යෙදෙන්නේ නැත්නම් මෙහෙම දෙයක් හටගන්නේවත් කතා කරන්නවත් බැහැ. නිරෝධයි කියන එක. එතෙන්දී එතකොට පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ සමුදේ දැක්කොත් තේයි මේ ධර්මතා සේරම මෙතන යෙදෙන බව අවබෝධ වුණා කියලා. මේවයි මොනවා හරි පැහැදිලි නැත්නම් ආයෙ අහන්න මම තව විස්තර කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. මේ අපිට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා අහන්න, පැහැදිලි කරගන්න. වේදනාවේ සහ විඳීමේ වෙනස කුමක්ද කියලා, ආස්වාදයේ සම්බන්ධ වෙන්නේ වේදනාවටද විඳීමටද කියලා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. තෙරුවන් සරණයි. ඔබ තුමාට එතුමා විසන්දි වුණා දලුවත්ත මහත්මයා. එතකන් මේ ප්‍රශ්නේ අපි සිතා මහත්මිය ලොමු කරමු නේද? ඔව්, සිත්‍රාජ මහත්මිය ඔබතුමිය ගෞරවයෙන් පිළිගන්නවා. අපි ප්‍රශ්නේ ඇහෙන්නේ නැති කියලා හිතනවා. වේදනාව සහ විඳීමේ වෙනස කුමක්ද? ආස්වාදයේ සම්බන්ධ වෙන්නේ වේදනාවටද විඳීමටද? හොඳයි. ඇත්තටම වේදනාව කියන පාලි වචනය අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද ඒ වචනේම සිංහල භාෂාවෙත් තියෙනවනේ. වේදනාවයි විඳීමයි කියන එක පාලි වචනය වේදනාව. සිංහලෙන් අපි වේදනාව කියලා වෙනම වචනයක් තියෙනවා. විඳීම කියලා වෙනමක් කියනවා. ඒකත් වේදනාවක් විඳිනවා කියලා කියනවා. ඉතින් පාලි ඇත්තටම කොග්ගලගේ මහත්මයාට අවුරුද්දට විස්තර කළදී මේ වේදනාව කියන එක වින්දනය කියන එක, මොකද පාලි භාෂාවෙන් තථාගතයන් වහන්සේ විස්තර කරලා තියෙන වේදනාව දුක, සුඛ, අදුක්ඛ, මසුඛ කියන තුනකට බෙදෙනවානේ. ඒ වින්දනය තුන් ආකාරයකට අපිට දැනෙනවා. මම හිතන්නේ ආස්වාදය කියන එක වින්දනය කියන එකෙන් ඒ ওই වචනවල තේරුම් වල ප්‍රශ්නයක් තියෙන්නේ. සිදුවෙන සිදුවීම දකින්නවනම් අන්න එතන තමයි ධර්මය දැක්කවෙන්නේ. එතන තමයි අර තථාගතයන් වහන්සේ කියපු කාය ධම්මයක් වය ධම්මයක් කියලා කියන්නේ. වැය වෙන වේදනාවක්, ක්ෂය වෙන වේදනාවක් කියනට වැඩිය එතනේ ධම්ම කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. අර සියල්ලෙන් වෙන වෙලා ඒදී අත්දකින මොහොතට ගිහිල්ලා තේරුම් ගන්න කියන එක කියලා ඉතනට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒ ගැන සම්මුතියේ ඒ දේවල් සිදුවෙන හැටි කොග්ලිග මහත්මයා ඉතාම හොඳින් තේරුම් කරා. අර වචන දෙකක් සංකත පටිච්ච සමුප්පන්න කියන ඒ සංකත කියන කොටම තථාගත වචනේ මතක් වෙන්න ඕනේ අපිට. යමක් සංකත කියනවනම් ඒකේ ලක්ෂණ තුනක් තියෙනවා. තීනමාන පිටකේ සංකතයි ආදි වශයෙන් කියන තැන උපතක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති. නැතිවීමක් තියෙනවා. ඒ අතර තුර පැවැත්මක් තියෙනවා. ඔය තුන තියෙනවනම් යම් තැනක ඒ කියන්නේ ඒකේ සංකත ලක්ෂණය තමයි ඒ සංකතයක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි එතන හිතුවොතින් හේතුන් නිසා හටගත්තා කියනකොට මොනවද හේතු? චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණ. ඇහැ රූපයක් නිසායි විඤ්ඤාණ. එහෙමනම් මේ දැකීම සිදුවෙන සමුදය කියලා අපි දකින්න ඕනේ. ඇහැ රූපයත් එකතු වෙලා එතනට යමු සිතක් පැති වුණා නම් මේ හටගන්නේ නැහැ. ඒ එකක් හරි අයින් වුණ ගමන් මේක නැති වෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතේ අපිට වෙලා තියෙන මොකද්ද කියලා මේ මොහොතක අපි බැලුවොත් ඇතිවීම දකින්නවට නැතිවීම දකින්නේ නැහැ. ඇති වුණු දෙයක් එක්ක තරංග ගහගෙන යන නිසා මේ ධර්මතාවය ඇති වුණා නැති වුණා කියන එක දකින්නේ නැහැ. සාමාන්‍ය භාෂාවෙන් මම කියන්නේ මොකද මේ දේවල් අපි කතා කරාට ඒදී සිද්ධවෙන වෙලාවෙ නුවණින් දැක්කේ නැත්තම් සිහියෙන් ඉඳලා නුවණින් දැක්කේ නැත්තම් ප්‍රතිසම්පජඤ්ඤය කියලා කියන ඒ සිහියෙන් නුවණින් දැකපු දේ හරි විදිහට මානසිකාර කරේ නැත්තම් යෝනිසෝ මානසිකාරය. අපි කරන්නේ මොකද ලෝකෙට අහු වෙලා ඒ ඇතිවීමත් එක්ක අපිට අවශ්‍ය විදිහට අපේ පරණ ඒ දැකපු දේවල් එක්ක එකතු කරගෙන ඒකට කැමැත්ත අකමැත්ත හදාගෙන කැමති නම් ඒකත් එක්ක ඒක ලබා ගැනීම ආශාවෙන් වැඩ කරනවා, අකමැති නම් ඒක එපා කියලා ප්‍රතික්ෂේප කරන විදිහට වැඩ කරනවා. ඒ සියල්ල ප්‍රතිඵල වශයෙන් එන්නේ අර පටන් ගත්ත තැන නොදැක්ක නිසායි. ඒ සංකත ලක්ෂණය. ඊළඟට පටිච්ච සමුප්පන්න කියනකොට කොකරගේ මාර්ගය ලස්සනට ඒක තීරුම් කරා, මේක තියෙන නිසා මේක වුණා, මේක තිබුණ නැත්නම් මේක වෙන්නේ නැහැ, මේක නැත්තම් මේක නැහැ. ඒ අදවසේ මේ පටිච්ච සමුප්පන්න බව දකිනවා. ඒක ඒ වගේම පටිච්ච සමුප්පාදය එතනින් අපිට අවබෝධ වෙන්න ඕනේ. මොකද වේදනාව ඇති වෙන්න හේතුවක් තියෙනවා, ඒක ස්පර්ශය නිසායි කියන එක. ඒ ස්පර්ශය ඇති වුණේ කොතනද කියන එක අපි දැක්කද කියන එක. එන්න ස්පර්ශයට හේතුනේ මොනවාද? පස්සපච්චය වේදනා ඊට උදින් තියෙන පුරුක තමයි සලායතන පච්චය පස්සෝ. එතකොට එතන අපිට තේරෙනවා මේ සලායතන වලින් චක්කු ඇහැ කියන එකයි මේ පෙන්වන්න උදව් වෙන්නේ. එතකොට ඒ ආදී වශයෙන් සලායතන කොහොමද නාම රූප නිසායි. ඒ නාම රූප කියන එක නොදකපු නිසා තමයි සලායතන කියන දෙයක් ඇති වෙන්නේ අපිට. මේ හර්ථගත්තේ නාම රූප කියන දේ තේරුම් ගන්න අපි ඒ දැකීම නැති නිසා තමයි සලායතන කියලා බාරගත්තේ. ඒක නිසා තමයි ස්පර්ශයක් ඇති වෙන්නේ. මේ කියන දේවල්ම ගොග්ගගේ මහත්මයා වෙන වචන වලින් කිව්වා, තවත් වචන වලින් කියමත් පමණයි කරන්නේ. ඉතින් ඒ ආදි වශයෙන් ඉදිරියට ඉදිරියට පටිච්ච සමුප්පාදයේ දිගේ යනකොට මේ සියල්ල පටන් ගත්ත තැන මෝඩකම අවිද්‍යාව නිසා සිදුවුණු හැටි තමන් තුළින්ම දකින්න ගත්ත දවසකට එතකොට අපේ තේරුම් ගන්න අපි වෙනදා දැකීමක් දැනීමක් ඇහිීමක් නම් කොහොමද ඒවා පටන් ගත්තේ කියලා හිතුවද ඒක එහෙම නැත්නම් අපි මම මගේ කරගෙන එකත් එක්ක නැතුවද කියන එක ගැන තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ සියල්ල සිදුවීමට ඒ සිදුවෙන අවස්ථාවේ සතියෙන් ඉන්නවා. ඒ සිදුවෙන අවස්ථාව දැක්කේ නැත්නම් අපි මුලින්ම කරන්නේ ප්‍රතිවේක්ෂා කරන යමක් ඉගෙන ගන්නවා. ඇත්තටම මෙන්න මේ විදිහේ වින්දනයක් මට මේ දැන් ටිකට කලින් ඇති වුණා. මේක වින්දනයක්, මේක සැප විඳීමක්. මෙහෙමනම් මේක මේ වින්දනයේ හේතු නේමරා. කොහොමද මේක පටන් ගත්තේ? ආදි වශයෙන් තමන්ගෙම ප්‍රශ්න කරලා ඒ දේවල් වල මුලට ගිහිල්ලා දැකීම ඉතාමත් අවශ්‍යයි. ඒකට එකම හේතුව කියලා කියන්න පුළුවන් තථාගතයන් වහන්සේ අවබෝධ කර ධර්මයේ යථා භූත ඥානය. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන තැන මේ මම කියලා පුද්ගලයෙක්ව මෙන්න මේ විදිහට දැකලා තියෙනවා. මෙන්න මේ නිසා මේ දුක හටගත්තේ. යම් කිසි කෙනෙක් මේ විදිහට නොහිතනවා නම් මේ දුක මේ විදිහට හටගන්නේ එකක් නෑ කියන එක තේරුම් ගත්තාම ක්‍රමක්‍රමයෙන් ඒ විදිහටම දකින්න පුරුදු කරනකොට ඒක ටික කාලයක් යනකොට ඒක තමන්ගේ ඉන්ද්‍රියක් බවට පත් වෙලා බලයක් බවට පත් වෙලා සාමාන්‍ය ජීවිතේ බවට පත් වෙනකොට මේ විදිහට දේවල් දකින්න ජීවත් වෙනකොට ඇති වෙන ත්‍ස්සේ මොකද්ද? ප්‍රීතිය ඇති වෙන සහැල්ලුකම ඇති වෙන මේ සියල්ල සිද්ධ වෙන්නේ ඇත්තටම මනස තුල. ඉතින් ඒ සියල්ල මනස තුල සිද්ධ වෙනවා කියන එක තමා විසින්ම දැකිය යුතු දෙයක් කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. කොහොම් පේන කිදාවි රක්ෂ මහත්මිය. අපි නැවතත් ඔබලගේ මැතිතුමාට යමු. මහත්මයා අපිට ප්‍රශ්නයක් අහන වෙලාවේ ඔබතුමා විසන් දුන්නේ වේදනාව සහ විඳීමේ වෙනස කුමක්ද? ආස්වාදයේ සම්බන්ධ වන්නේ වේදනාවටද විඳීමටද කියලා. ඇත්තටම මම වචන වශයෙන් මම නිකන් හිතුවා භාෂාව වශයෙන් වේදනාව කියලා කිව්වහම දුක්ඛ සුඛ දුක්ඛ අදුක්ඛම කියන ඒවට පොදු වේදන නාමපදයක් වගේ මට තේරුනේ. විඳීම කියලා කිව්වහම ඒක ක්‍රියාපදයක් විඳීමක් වගේ. ඒ විදිහට ආශාදය කියන එක විඳීමක් කියලා මට හිතුනේ. ඒක හරිද? එහෙම නැත්නම් ඔබතුමාට ඒ ගැන හරියට පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ ඇත්තටම මම මේකට උත්තරයක් දුන්නා බලනකොට මම විසන්දිලා ඉඳන් කියලා තියෙන්නේ ඒක මම දැනගත්තේ දැන් ආපහු මම උත්සාහ කරන්නම්. දැන් මේ මෙතන මතක තියාගන්න මේ වචනේ තේරුම මේකයි කියලා කියන්න නෙවෙයි මම උත්සාහ කරන්නේ. මොකද ඒක තවත් දැනුමක් විතරක් වෙනවා. ඒ වචනේට Taman කැමති විදිහට තේරුමක් දාගන්න මම මේකෙන් මතු කරගන්න ඕන අර්ථය පැත්තෙන් මම කතා කරන්නේ. මෙතන පැහැදිලිවම ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඔය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මට්ටම. ඕක තමයි අපි සාමාන්‍ය සම්මතයේදී නම් වේදනාවක් කියලා කියන්නේ. වේදනාව කිව්වට වඩා ඔබතුමිය කිව්වා වගේ මේ මේ මේ වචන තුනටම, ඒ කියන්නේ දුක් වේදනා ස්වභාවය විතරක් නෙමෙයි. ඒ වේදනා කියන එකෙන් අදහස් වෙනවා ඇත්තටම සුඛ වේදනාවක් අයිති. එතකොට තේරුම් ගන්න පුළුවන්නේ. එතකොට මේ ಜಾති තුනම පොදුවේ තමයි ලෝකෙට අයිති මට්ටමකින් තමයි මේ වේදනාව කියන්නේ. ගොඩක් ඕලාරික මට්ටමකින්. ඒ කියන්නේ අපිට මේක වර්ග වෙලාමයි අපි වේදනාව ගැන දැනගන්නකොට. ඒක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. ඒ ඉන්න මට්ටමේ ඉඳන් අපි වේදනාවේ යථාභූත ස්වභාවය නැත්නම් පවතින ඇත්ත දකින්න ක්‍රමය තමයි මෙතන මේ සූත්‍රය පැහැදිලි වෙන්නේ. ඒකට ඔන්න ඔය වේදනාවකින් පටන් අරන් ඕක සුඛ වේවා දුක්ඛ වේවා දුක්ඛම සුඛ වේවා ඒකේ දකින්න මෙන්න මේ ලක්ෂණ ටික. අනිත්‍ය ස්වභාවය, සංකත බව, පටිච්ච සමුප්පන්න බව, ඒ වගේ ඔය කියන වචන කය ධම්ම, වාය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. එහෙම දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයාට මොකද වෙන්නේ? මේ කියන මට්ටමින් මිදෙනවා. විමුක්ත වෙනවා. මිදෙනවා විතරක් නෙමෙයි මිදුණා කියලා ඥානිකුත් පහළ වෙනවා කියලා මේ සූත්‍රේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට වේදනාවේ වර්ග දෙකක් අපිට අඳුරගන්න පුළුවන්. මේ මුලා වෙලා ඉන්න මට්ටමේදී විඳින එක තමයි අපි සාමාන්‍ය වේදනාව කියන්නේ. ඒකේ ಜಾති තුනක් තියෙනවා. සුඛ වේවා, දුක්ඛ වේවා, දුක්ඛම සුඛ වේවා කියලයි ඕනම එකක්. ඒක මුලාවක මට්ටමක්. වේදනාවේ ඇත්ත දැක්කහම එන විඳින මට්ටමක් තියෙනවා. ඒ මට්ටම මේ විදිහට වර්ග වෙලා නැහැ. ඒක තමයි මම දකින්නේ. දැන් මේ උදාහරණයක් විදිහට මේ කාය ආයතන ගත්තොත් කාය ආයතනෙන් මූලිකව එන දැනීම් ස්වභාවය. ඒක මම තවත් වචනයක් ගන්නවා. දැනීම කියන අන්න ඒ දැනෙන ගතිය කියන්නේ රිදෙනව නෙමෙයි, හොඳයි කියන නෙමෙයි. යම් කිසි නිකන් දැනෙන මොකද්ද ගතියක්. ඒක තාම වර්ග වෙලා නැහැ. මේ සැපද්ද දුකද්ද කියලා වර්ග වෙන ගතියක් නෙමෙයි. මොකද්ද දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවයට තමයි මේ මුත කියලා කියන්නේ. ඒකට කාය ආයතනෙන් දෙන්න පුළුවන් මුත කියන සංඥාවක් විතරයි. මුත කියන එකේ වර්ග කරන මට්ටමට තාමපත් වෙලා නැහැ. ඒකේ පවතින ඇත්ත හැබැයි අපි ඉන්න මට්ටම නෙවෙයි. අපි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම කියන්නේ මේ මුත කියන ස්වභාවය ගැන කල්පනා කරලා. එහෙම නැත්නම් මේ මන ආයතනෙන් දාන ටිකක් එකතු කරලා. කාය ආයතනේ දාන ටික එකතු කරලා. අන්න ඒක ඇත්තයි කියලා පිළිගස්ත මට්ටමක තමයි ලෝකයා ඉන්නේ. එතකොට තමයි ඔය වේදනා මට්ටමට මේකපත් වෙන්නේ. අපි පිළිගන්න වේදනා මට්ටම. මම මේ ආයෙ මතක් කරන මේ වචනවල තේරුම් අල්ලගෙන යනවට වඩා මේකෙන් මම අදහස් කරන්න හදන අර්ථය තේරුම් ගන්න. එතකොට මේ ලෝකයාගේ මට්ටමට එනකොට තමයි මෙහෙම වර්ග වෙලා තියෙන්නේ. ඒ වර්ග කරන මට්ටමෙන් මිදෙන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ කියන ධර්ම කරුණු ටික දැක්කුත්. මනාද වේදනාවේ අනිත්‍ය බව, සංකත බව, පටිච්ච සමුප්පන්න බව. මෙතන වැදගත්ම වෙන්නේ පටිච්ච සමුප්පන්න බව. මොකද මෙහෙම දුක් වේදනාවක් වෙන සමුදේ යෙදෙනකන් දුක් වේදනාව තියෙනවා. ඒ සමුදේ යෙදුන් නැත්නම් දුක් වේදනාව කියලා දෙයක් උපදින්න බෑ කියන එක. දැන් මෙතන තේරුම් ගන්න අර දුක් වේදනාව හටගෙන නැති වුණා කියන එකට වඩා වෙනස් අදහසක් මම කියන්නේ. ඒ දුක් වේදනාව හටගෙන නම් ඒ මොහොතේ ඒකට සමුදයක් කියදිලා. මේ සමුදේ යෙදුන හින්දායි ඕක හටගත්තේ. මේ සමුදේ යෙදුන් නැත්නම් මොහොමදයක් උපදින්න බෑ. ඒ නිරෝධයි කියන මට්ටම නූපදින ගතිය. නූපදින ගතිය කියන්නේ නැති වුණා කියන එක නෙවෙයි. ඒකත්නම් මේ එක පැහැදිලිව තේරුම් ගන්න කියලා මතක් කරනවා. ඒක තේරෙන්නේ නැත්නම් ආයෙ ආයෙ අහන්න. මොකද ඔතනම තමයි විමසන්න ඕන පටිච්ච සමුප්පන්න බව දකින්න නම්. ඒතර මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන එක තෙතෙන්දි තමයි අපිට මේකේ සමුදය හරියට අඳුරගත්තද කියන එක මේ ලෝකෙන් එතර වෙන දර්ශනයට යන්න අවශ්‍ය සමුදය දැක්කද කියන එක වැදගත් වෙන්නේ. ඉතින් ඒ මුත කියන මස්තමයි සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන මස්තමයි ඥාති දෙකක්. රෝක කැමැති වචනයක් දාගන්න ওই දෙකේ ඥාති දෙකක් කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ධර්ම මාර්ගයේ පෙන්වන්නේ අර සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන මට්ටමට වර්ග කරන්නේ නැතුව ඒවයින් මිදීමේ හැකියාවක් තියෙනවා ප්‍රඥාවෙන් මේක දැකීම තුල. ඒ සඳහා යම්කිසි මාර්ගයක් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කරුණු තුල පෙන්වලා දෙනවා කියන එක තමයි මට අදහස් වෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් තව ප්‍රශ්න කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම මහත්මයාණනි මට ටිකක් පැහැදිලි කරගන්න ඕනේ වේදනාව කියන එක. මම එකක් තමයි හුඟක් වේදනාව ගැන අහලා නැහැ අඩුයි. අනිත් එක තමයි මට මේ හිතට එන ප්‍රශ්නේ මේක විසඳ ගන්න ඕනේ කියන හැඟීමෙන් අහන්නේ ධර්මච්ඡන්දේ. දැන් මහත්මයා අපි හිතමු යම් කිසි කෙනෙකුට ඇත්තටම කොන්දේ අමාරුවක් තියෙනවා. කොන්ද අපි හිතමු කොන්දේ නැද හරිය රිදෙනවා කියලා මේ කොහේ හරි ලම්බස් ස්පයින් හරි කොහේ හරි තැනක රිදෙනවා. එතකොට රිදෙනවා කකුල දිගේ කැක්කුම යනවා කියනවා ඇවිදින්න බෑ හිත ගන්න බෑ කියනවා. එතකොට ගිහිල්ලා පරීක්ෂා කරාම දොස්තර මහත්තයා කියනවා අහවල් ලිගමන්ට් එක කැඩිලා අහවල් ඩිස්ක් එක පැනලා මෙතන මේ නම්බරෙත් කියනවා L1 L2 කියනවා ඩිස්ක් එක පැනලා කියනවා ඒ වගේ නම් දෙනවා ස්පොන්ඩිලෝසිස් ඒ වගේ කියලා. එතකොට එතන ස්පෙસિෆික් පොයින්ට් එකක් තියෙනවා ඩැමේජ් එකක් තියෙනවා. නමුත් ඒ මිනිස්යාටත් එතනත් රිදෙනවා එල්ලුවාමත් රිදෙනවා. එතකොට අන්න එතකොට ඒ කොහොමද ඒ වේදනාව එතන දැන් ඇඟේ දැන් අනිත් තැන්වල රිදෙන්නේ නැහැ. එතන රිදෙනවා. එතකොට කොහොමද ඒ වේදනාව පැහැදිලි කරන්නේ කියලා පොඩ්ඩක් කරුණාවෙන් කියලා දෙන්න මහත්මයා තෙරුවන් සරණයි. හොඳයි. මේ ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද ওই මට්ටමේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ මේ ශරීරේ තියෙනවා ඔකේ එක එක තැන්වල එක එක වේදනා දැනෙනවා කියන එක. හැබැයි මතක තියාගන්න අපි ඉන්න මට්ටම අනුව අපිට දැනෙන ස්වභාවයක් ඕක කියන එක තව විදිහට කිව්වොත් මේ කාම ලෝකෙට අයිති ස්වභාවයක්. ඒතන අපිට එකපාරටම පේන්නේ නැහැ මේක අපි මේ හදාගත්තු කයක මෙහෙම තියනවා කියලා අපිට හිතෙන්නේ මේ තියෙන කයේ මෙහෙම දැනෙනවා. මොකද ඒකනේ අපි අත්විඳින්නේ. ඉතින් මේකෙදි මට උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. ඇත්තටම මේක තේරුම් ගන්න එකක් තමයි මේ මට හම්බ වුණා ඊට අවුරුදු 10කට 15කට විතර ඉස්සර මෙල්බර්න් වල හිටිය මට වුණා අවශ්‍ය නමත් සඳහන් කරන්න පුළුවන් බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වැටිලා ඩිස්ක් හතරක් ඩිස්ප්ලේස් වෙලා කොන්දේ ඒකේ දෙකක් ડોක්ටර්ස්ලා හදලා තිබුණා ඔපරේට් කරලා. හැබැයි ඉතුරු දෙක ටූ රිස්කි කියලා 50-50 chance එකක් තියෙන්නේ වැරදුනොත් පැරලයිස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒගොල්ලෝ ඔපරේට් කරන්නේ නැහැ කියලා. ඉතින් මෙයාට දෙන්න තියෙන පේන් කිලර්ස් ඔක්කොම ಜಾති දීලා තිබුණා. ඊළඟට මෙයන්ට පිටට හයි කරන්න මොකද්ද පොඩි උපකරණයක් දීලා තිබුණා. ඒක වයිබ්‍රේට් වෙනවා. ඒක මේ සාක්කුවේ දාගෙන හිටියා. ඒකෙන් පුළුවන් වයිබ්‍රේට් වෙන ෆ්‍රීකවන්සි එක අඩු වැඩි කරන්න. ඒ වේදනාව වැඩි වෙනකොට මෙයා ෆ්‍රීකවන්සි එක වැඩි කරනවා. ඒකට ඒ තුලින් අරකේ සහනයක් ලබා ගන්න. ඉතින් ඔහම අවස්ථාවක මට මුණ ගැහිලා පස්සේ මම ඒකට අපේ එන දේවල් ටිකක් කරලා ඊළඟට මෙයාට භාවනාව කියා දුන්නා. ඊට පස්සේ එයාට පුළුවන් වුණා අර පේන් කිලර්ස් නැතුව තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා මේ සාමාන්‍ය විදිහට ඉන්න මට්ටමකට ආවා. නැගිට ගන්නවත් බැරුව හිටිය කෙනා. ඒක එක උදාහරණයක්. ඊළඟට ගිය සතියේත් අපි උදාහරණයක් පෙන්වුවා මෙතන ඉන්න මහත්මයෙක්ගෙම. තව එක්කෙනෙක් හිටියා මගේ ඒත් මෙල්බන් වල හිටිය චයිනීස් ප්‍රොෆෙසර් කෙනෙක්. එයා මගෙන් හොඳට විදර්ශනාව අහගෙන එයා පුරුදු පුහුණු කළා. නිකන් ඇහුවා නෙවෙයි. එයා මේ දවසක් මට හම්බ වෙලා කිව්වා එයා දතක් දලවන්න ගිහිල්ලා ඩොක්ටර්ට කියලා තියෙනවා අර මුකුත් ඉන්ජෙක්ට් කරන්න නැතුව තියෙන විදිහට කලවන්න කියලා. ඒ කලවන දිහා මෙයා බලා ඉඳලා කියනවා. ඉතින් මෙයා මට පස්සේ කිව්වේ සිද්ධ වුණ සිද්ධිය. ඉතින් මෙයාට ඒ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙලා තිබුණා. ඩොක්ටර් පුදුම වෙලා කොහොමද මෙහෙම හිටියේ කියලා. ඒක ඔය වගේ සිද්ධි තියෙනවා. මේවා අත්දකින්න පුළුවන් දේවල්, ප්‍රායෝගික දේවල්. හැබැයි විදර්ශනය බොහොම දුරකට ප්‍රගුණ කරගත්තු කෙනෙකුට අත්දකින්න පුළුවන් දේවල්. ඉතින් ඒකෙන් මම මේ උදාහරණ කීපයක් කිව්වේ. දැනට අපි මේක කයේම රිදෙනවා කිව්වට ඇත්ත ඇති හැටි ඕක නෙවෙයි. ඔය විදිහට තමයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද ඒක තමයි මේ කාම ලෝකේ ස්වභාවය. අපි ඉපදිලා තියෙන්නේත් එහෙම, විශ්වාස කරන්නේත් එහෙම, පිළිගන්නේත් එහෙම. හැබැයි Taman නුවණකින් මේ විදර්ශනය කරගෙන ගියොත් ඒක විශේෂයෙන් මේ කය ගැන විදර්ශනය කරන හැටි පෙන්නලා තියෙනවා. මේ කොටස තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක ආයතන සම්බන්ධ කරලා බලන්න. දැන් මෙතෙන් දික්මන් කිව්වා මේ කාය ආයතනෙන් දැනුණ දෙයක් දැනීම ගැන මන ආයතනෙන් කල්පනා කරලා නේද ඔය කොන්ද රිදෙනවා කියන මට්ටමට ආවි. දැන් මන ආයතනෙන් කල්පනා කරනකොට තමයි ඔය රිදෙන්නේ කොතනද, එතන හැදී මොකද්ද, ඕක හැදිලා තියෙන්නේ මොන වගේද, කොන්දට ඇවිත් විස්තර ටික එන්නේ කල්පනා කිරීම තුළ. අර දැනීම තුළ ඇත්තටම එන කාය ආයතනෙන් එන දැනීම තුළ ඔය විස්තර එකක්වත් නැහැ. එතන තියෙන්නේ දැනෙන දැනීම් මාත්‍රයක් පමණයි. ඒකට තමයි මුත කියන්නේ. දැන් අපිට එතන සාමාන්‍ය ජීවිතේ එතන අඳුර ගන්න හරිය අමාරුයි. මේක බොහොම සිහියෙන් වනින් බලා හිටියේ නැත්තම්. එතකොට මේ බලා ඉඳීම තුල පේනවා ඇත්තටම දැනෙන දැනීමේ පවතින ඇත්තකුත් තියෙනවා. ඕකට අපි මනසෙන් එකතු කරන ගොඩක් දේවල් තියෙනවා. ඒකේ අපිට මේ අවස්ථාවේදී අඳුර ගන්න පුළුවන් දෙයක් තමයි ඔය කොන්ද කියන එක දැනීමට අයිති නැහැ. කොන්ද කියන එක දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලාම මේ හිතෙන් දාපු දෙයක්. ඒකට පෙර ඇසුරත් උදව් වෙලා තියෙනවා. එතකොට අන්නේ හිතෙන් හදපු එක හිත දැනගෙන එතන සිහිය නුවණ නැතිකමට අපි ෆිසිකලි තියෙන මොනවායින් හරි හදෙච්ච කොන්දක් බවට පත් කරලා ඒ කිරිතුම තමයි මේ දැනෙන්නේ කියන මට්ටමටත් ගිහිල්ලා තමයි අපි ඔය කොන්දරි දෙනවා කියන මට්ටමට එන්නේ. ඒ කියන්නේ ගොඩක් දුර ගිහිල්ලා නෑ, මේ කියන්නේ ලෝකෙට අහුවෙලා. හැබැයි මේක ටික ටික සිහිය නුවණ පිහිටනකොට මේ ආයතන සම්බන්ධ ආයතන පිරිසිදු දකින්න විදිහට සිහියනවන පිහිටනකොට අන්න අර කියපු අර වචන දෙකේ වෙනසක් තියෙන්නේ ඔතන. දැන් කොන්ද රිදෙනවා නැත්නම් කොන්දට සනීපයක් තියෙනවා කියනකොට ඒ රූපෙට සම්බන්ධ කරාම අපිට සුඛ දුක්ඛ එහෙම නැත්නම් ඔක එච්චර ගණන් ගන්න ඒ දෙකටම දාන්න ඕනේ නැති මට්ටමක් කියන අදුක්කම අසුඛ මට්ටම තියෙන්නේ. ඒකට අර ෆිසිකලි කයට සම්බන්ධ කරලා ඕකෙන් එන දැනීම තමයි මේක කියනකොට තමයි ඔය වර්ගකේ එක වෙන කාය ආයතනයේ තියෙන දැනීම ඒක ඔය වර්ග කිරීමකට යන්නේ නැහැ. මොකද ඒක දැනෙනවා විතරයි. ඒකේ හැඩයක් වර්ණයක් අල්ලන්න පුළුවන් ගැතියක් තැනක් මොකක්වත් නැහැ. දැනීම විතරයි. ඒ දැනීම කියන එක තමයි ඔය මුත කියන වචනේ මම හිතන්නේ අර ඉස්සෙල්ලා අහපු වචන දෙකත් ඔය දෙකමද කියලා මට හිතෙනවා. ඉතින් ඒක මේ වචනේ මේකයි කියලා කියනවට වඩා මේ අදහස තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම අවස්ථා දෙකක් තියෙනවා. මේ වේදනාවේ පවතින ඇත්තක් තියෙනවා. වේදනාව අපි බාර ගන්නකොට වෙනස් වෙලා අපි එකතු කරපු මට්ටම් ටිකක් තියෙනවා. ඔන්න ඔය අපි එකතු කරලා විඳින මට්ටමට තමයි අපි සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියන්නේ. ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ ඒ වේදනාවල තියෙන මෙන්න මේ දහමේ පෙන්වන ලක්ෂණ ටික දැකලා නැතිකමමයි. මේක මේ සමුදයක් හින්දා හටගත්තා, මේ සමුදය නැත්තම් මෙහෙම දෙයක් උපදින්නේ නැහැ කියන ධර්මතාවය දැකලා නැතිකම තමයි අපි මේකමයි පවතින ඇත්ත කියලා ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න එන්නේ දැන් මේක අපි කොහොම හිතුවත් ඔය ෆිසිකලි කයේ තියෙන වේදනාව තියෙනව නේද කියන ප්‍රශ්නෙටනේ අන්තිමට යන්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට යන්නේ මතක තියාගන්න කයක් බාරගත්තු කෙනාමයි. හැබැයි කයේ ඇත්ත රූපේ ශරීරයේ තියෙන අත්‍යත්ත රූපේ ඇත්ත පවතින ඇත්ත දැක්කනම් කායන ප්‍රශ්නාව වඩලා ඒකෙත් සමුදය වය කියන පැත්ත දැකපු කෙනාට ওই ප්‍රශ්නේ ඊට වඩා වෙනස් විදිහකට එන්නේ කිව්වනම් ඇති වන් හිතන්නේ. පැහැදිලි වුණාද දන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා බොහොම පිං මම තවදුරටත් හිතලා බලන්න ඕනේ කියන ඒ මම ඒක විදර්ශනාවට ගන්න බොහොම පිං. මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා ඉදිරිපත් වෙන්න කියලා ප්‍රශ්න වලින් හරි අදහස් වලින් හරි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. කාල වේලාව ගිහිල්ලා තියෙන්නේ ගොඩක්. වසන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි. ප්‍රීති මහත්මයා සම්බන්ධ. ප්‍රීති මහත්මයා ප්‍රශ්න කරන්න නේද? ඔව් ප්‍රීති මහත්මයා. තෙරුවන් සරණයි කොග්ගේ මහත්මයා. ඊට හොඳට පැහැදිලි කරා මට ඔබතුමා කිව්ව දෙයින් පොඩි ප්‍රශ්නයක් මතු වුණා. දැන් ඔබතුමා කිව්වා මේ කියන්නේ වේදනාව ගැන දැන ගැනීම කියන්නේ හරියටම දැනගන්න නම් ඒතොර කය සම්බන්ධවත් දැනීම මුලින්ම ප්‍රගුණ කර තිබුණොත් හොඳයි කියලා. ඒතොර මට මේ හිතුණා මේ සතර සතිපට්ඨානේ එකද මේ කායानुපස්සනාව මුලින්ම දීලා වේදනානුපස්සනාව දේනුවට තියෙන්නේ. එතකොට ඒ ක්‍රමයට ප්‍රගුණ කිරීමම ඒකෙන් මෙනෙහි වෙනවාද කියලත් මට ප්‍රශ්නයක් නැගුණා. ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමතියි. පෙරවන් සරණ. ඔව් ඇත්තටම මම නම් ඒක දැඩිව විශ්වාස කරනවා. අපි කායानुපස්සනාව හොඳටම වඩන්න ඕන මේ රූපේ පිරිසිදු දකින තාක්කල්. එතකන් එතනින් එහා ඒවා කියන්නේ වඩන්න එපා කියන එක නෙමෙයි. කයෙන් නැත්නම් රූපයෙන් මිදෙන්නේ නැතුව වේදනාව හරියට තේරුම් ගන්න අමාරුයි කොච්චර කළත්. මොකද අපි යමතක කරන්න හොඳ නැහැ. අපි ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ කියන්නේ මේ ආයතන වලින් ඇහැට රූප, ඇහැට අහුවෙන රූප තියෙනවා, කනට අහුවෙන ශබ්ද තියෙනවා, නාසයට ගන්ධය තියෙනවා, දිවට රස තියෙනවා, මේ කයට ගන්න ස්පර්ශ තියෙනවා, මේවා මේ ලෝකේ තියෙනවා කියලා බාර ගන්න මට්ටමමයි කාම ලෝකය කියන්නේ. එතකොට ඒ බාර ගන්න මොනවද? ඔය ටිකටමයි ඇත්තටම රූප කියලා කියන්නේ. يعني දැන් අපි රූපස්කන්ධයට දාන්නේ ඇහැයි රූපයයි. රූපස්කන්ධයට දාන්නේ කනයි ශබ්දයයි. නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පොට්ටබ්බයයි. ඉතින් ඔය ටික තමයි රූපය. එතකොට ඕක අපි දැඩිව බාරගෙන ඕකේ බැසගෙන ඕක උපාදාන කරලා තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි කාම ලෝකයේ ස්වභාවය. දැන් ඕකේ පවතින ඇත්ත දකින්න ක්‍රමයක් තමයි මේ කායනුපස්සනාව විදිහට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන්නේ මේ මුලාවේ ඉන්න නිසා. එතකොට මේ කායනුපස්සනාව හොඳට වැඩිම තුලින් තමයි රූපය පිරිසිඳ දකින්න පුළුවන්. ඒ තුලින් ඒකෙන් එතර වෙනකොට ඒ කියන්නේ ඒව ඇසුරු නොකරන මට්ටමකට එන්න සම්නාචකින් කිලෝකේ උපාරියති මට්ටමකට එන්න ඒ කායනුපස්සනාව අනිවාර්යෙන් වැඩෙන්න ඕන. එහෙම වැඩුණොත් තමයි මේක මට හිතන විදිහට නම් මේ ඔබතුමා කියපු එකට මම 100%ක් එකඟ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ඇයි මේකේ සතිපට්ඨානේ පිළිවෙලක් දුන්නේ? කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එහෙම කිව්වට මම මේ කාටවත් කෙනෙක් වේදනානුපස්සනාව වඩනවා නම් ඒක එපා කියන්න නෙවෙයි. හැබැයි වේදනානුපස්සනාව වඩනකොට කායනුපස්සනාව ටිකක් වඩන්න උත්සාහ කළොත් වටිනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඒක දහමටත් එකඟයි වගේ පේන නිසා අපි මේ රූපය පිරිසිඳ දැක්කලා නැති හින්දාමයි අපිට මේ වේදනාව ගැන ප්‍රශ්න ටික තියෙන්නේ. දැන් මේ අහපු ප්‍රශ්නයි දීපු උත්තර වලිනුත් ඒක පේනවා ඇති. මේ ශරීරය කියන රූපයේ පවතින ඇත්ත යථාභූත ස්වභාවයේ දැකලා නැතුව අපි වේදනාව ගැන හොයන්න ගියාට ආයි එතන අර පැටලෙනවා. මේක මේ කයෙන් එන වේදනාවක් නේ. කයෙන් එන වේදනාව තියෙන්නේ කය ගැන මුලාව තියෙන කෙනාට. ඉතින් ඒක දැන් මේක විදර්ශනය කරන්නේ නැතුව තර්ක කළාට ඔකට උත්තර දෙන්නත් බෑ. මොකද අර වගේ ප්‍රශ්න එනවා. මේ අත පිච්චුනහම රිදෙන්නේ නැද්ද? නැත්නම් ඔය වගේ එක එක මේ ප්‍රශ්න එනවා. ඉතින් මේ ප්‍රශ්න වලට අපිට ලෝකෙට අයිතිමත්කමින් තර්ක කරලා නම් උත්තර හොයන්න බෑ. හැබැයි මේ ශරීරයේ උපදින හැටි සමුදයයි නිරෝධයයි දකින අනිච්ච සංඥාව සංකත බව පටිච්ච සමුප්පන්න බව දකින්න උත්සාහ කළොත් ටිකක් හරි වඩපු කෙනාට මේ කියන එක දලවබෝධයක් හරි ගන්න පහසු වෙනවා වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. කියන්නේ ගොඩාක් ප්‍රායෝගික පැත්තක් මේ කියන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබලගේ මහත්මයා. මහත්මයෙක් ප්‍රශ්නයක් අහන්න හදනවාද රළුවත්ත මහත්මයා? ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මහත්මගේ මට දැනගන්න කැමති මේ ප්‍රශ්නය. දැන් අපි අද වේදනාව කතා කළේ. එතකොට දැන් ඔය ආනාපාන සති භාවනාව වඩන යෝගාවචරයේ මේ යෝගාවචරයාගේ ඉස්සර ඇති වෙන්නේ මුත කියන එකනේ ආස්වාස ප්‍රස්වාස කියන දිහා බලන් ඉන්නකොට. එතකොට ඒ මුත කියන එකෙන් ඒ කියන්නේ ඒක යොදිනීමක් ඉතරයි. එතකොට ඒක පස්සේ ඒක දැන් අර කායගතසත සූත්‍රයේ වදිනී කාය කියන එක හැදිරු කරලා තියෙනවා. මේ පස්සම බයන් කාය සංකාරයන් ආසස්ථාමි විසිකිතකින් තනත සංසිඳන තනත අහම. එතකොට ඒක නැති වෙලා යනවා. නැති වෙලා යන ස්වභාවයකට ආවහම ඒ කියන්නේ සමන්ත දැන් කිවිච්ච දෙයක් තමයි නැතුණේ කියලා දැනගන්නවා. එතකොට කොහොමද ඒක එහෙම කෙනෙකුට ඉතින් එහාට ඒක කොහොමද වෙන්නේ? දැන් ඒ කියන්නේ පිටපත් අපි ඒක ඉතින් අපි දැනගත්තේ කියන්නේ ඒක ලෝකීය සුලින්දම් කරන භවනාවක්ද නැත්නම් ඒ කොහොමද ඉතන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? හොඳයි දෙවන සර්මයි. හොඳයි දෙවන සර්ණයි. මේක මං හිතන්නේ ප්‍රායෝගිකව භවනාවේ යෙදෙන ඕන කෙනෙක් අත්දකින දෙයක්. හුස්ම දිහා ආනාපාන සතිය යම් කිසි වෙලාවක් බලා ඉන්නකොට හිත එකඟ වෙනකොට හුස්ම ටික ටික සියුම් වෙලා ගිහිල්ලා දැනෙන නොදැනෙන ගානකට ගිහිල්ලා වෙලාවක් එනවා මේ හුස්ම නැහැ වගේ. ඒ ඔතෙන්දී සමහරු බය වෙනවා. දැන් හුස්ම ගන්න නැද්ද කියලා හොයන්න ගිහිල්ලා ආපහු වර භාවනාව කඩා ගන්නවා. ඉතින් ඒක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක භාවනාවේ සාමාන්‍යද ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් හිත එකඟ වීම තුල. එතකොට මේ අත්දැකීම එන්න පුළුවන් විදිහ තියෙනවා කීපයක්. විශේෂයෙන් අපි චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනකොට නැත්නම් තව විදිහට කියන සමාධිය වැඩි දියුණු වෙනකොට ඕක සාමාන්‍ය සිද්ධියක්. ඕකේ මහා අමුතුවෙන් ගන්න දෙයක්ුත් නෙමෙයි. ධර්මයක් අවබෝධ වුණක් නෙමෙයි. ඕක ස්වභාවික සිද්ධියක් ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. එතකොට හුස්ම සියුම් වෙලා නොදැනී යන මත්තමක තිබිලා ආයෙ ටිකක් වෙලා යනකොට ආයෙ හිමීට ඔක දැනෙන්න ගන්න පුළුවන්. ආපහු තව ටිකක් බලා ඉන්නකොට ආයෙ නොදැනී යන්නත් පුළුවන්. ඉතින් ඒ මත්තමට එනවා කියන්නේ ඇත්තටම හිතේ යම්කිසි දියුණු අවස්ථාවක්. දියුණු අවස්ථාව කියන්නේ සාපේක්ෂකව අපේ සාමාන්‍ය මනස තියෙනවට වඩා ගොඩක් දියුණු අවස්ථාවක්. මොකද අපි භාවනා නොකරන වෙලාවක මනස තියෙන්නේ නීවරණ ගොඩේ. හරි බලවත්. දැන් මේ අවස්ථාවටපත් වුණ අවස්ථාවක්. ඉතින් නිවරණයටපත් වුණ මනසක් කියන්නේ හරි දියුණු මනසක්. ඒ මනසට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ධර්ම පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් කියලා. නිවරණ ගොඩේ ඉඳන් ධර්ම දකින්න අමාරුයි. ඉතින් ඔය තත්ත්වේ කීප විදිහකට එන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය කෙනාට නම් ඕක ඉන්නේ සමතයක් තුලින්. සමතය කියන්නේ වෙන අරමුණු වලට හිත යන්නේ නැහැ. දැන් හුස්මටම හිත යොමු වෙලා එතකොට වෙන අරමුණු පස්සේ දුවන එක අඩු වෙනකොට ඒවා පස්සේ ඇලෙන ගැටෙන ගති අඩු වෙනවා. ඇලෙන ගැටෙන ගති අඩු වෙන තරමට අපි විශේෂයෙන් කාමච්ඡන්ද ව්‍යාපාදයටපත් වෙනවා. ඒ අතරේ අනිත් නිවරණත්තරපත් වෙලා නිවරණ පහම සංසිඳුන අවස්ථාවක්. ඉතින් ඒක තව විදිහකට බලා ගන්න පුළුවන්. මේ අපිට ෆිසිකලි දැනෙන දෙයක් දැන් හුස්මක් නිකන් දැනෙන්නේ නැහැ වගේ. ඒක එතකොට හොඳට තේරුම් ගන්න මේ නිවරණ යටපත් වන මනසක ස්වභාවය. ඊට වඩා රළු වශයෙන් පොඩ්ඩක් යටපත් වුණාම ඔච්චර ඉන්නේ. ඉතින් පොඩ්ඩක් හිත එහෙම හෙදුවන්න හදන ගතිය තියෙනවා, හුස්මත් දැනෙනවා, එහෙම එහෙම තියෙනවා. ඒක බලවත් වන අවස්ථාවක් කියන එක. ඊළඟට දැන් අපෙන්ට එන්නේ මොකටද? ඔන්න අපෙන් තමයි මූලික දේ අපි තේරුම් ගන්න ඕන. සමතයක් වඩන්නේ, නිවරණයටපත් කරගන්නේ මොකක් සඳහාද? විදර්ශනය සඳහා. ඒක විදර්ශනයෙන් තමයි මේ පටිච්ච දැයි කියන එතන අපිට හුස්ම පැත්තෙනුත් දැන් ඊට විදිහක් තමයි ඔය හුස්ම සියුම් වෙන මට්ටමට එන්න. අපි ඔය මොකුත් දන්නේ නැහැ, හුස්ම දිහා අවධානය තියාගෙන ඉන්නවා. වෙනේ මට යනකොට ආයෙ උතෙන්ට ගේනවා, ආයෙ ගේනවා, කොච්චර දිව්වත් ආපහු ගේනවා. ඒ තුලින් පුළුවන් ඔය හුස්ම සියුම් කරගන්න. තවත් ක්‍රමයක් තමයි දැන් අපි මේ කරන සාමාන්‍ය විදර්ශනාව. ඒ කියන්නේ දැන් දෙයක් තියනවා කියලා දැනගත්තු ගමන් ඒක ආයතන පැත්තෙන් මේ සමුදේ හොයලා පෙන්නනවා. ඒ සමුදේ හැවීමේදී මම හිතන්නේ ගොඩක් අයට ඒක අහලම් පුරුදු ඇති. මේ හිතෙන් හදපු දෙයක් නේද ඔය එළියෙන් තියෙන බවට පත් කරලා අපි බාරගත්තේ. ඒකට මනසෙන් හදපු දේ එළියෙන් තිබ්බා. මේ එළිය රූප සේරම එහෙමයි, කය කියන ශරීර රූපෙත් එහෙමයි. ඊළඟට ඕකම ගන්න පුළුවන් කෙනෙකුට හුස්ම දිහා බලාගෙන, මේ හුස්ම කියන්නේ රූපයක්, ලෝකෙට අයිති දෙයක්. අපි නාසය හරියේ හැපෙන මොනවාදෝ මේ හුළඟ වගේ જાතියක්. ඕක නේද අපි බෙදලා තියන්නේ ආස්වාසය කියලා කොටසකුයි ප්‍රාස්වාසය කියලා කොටසකුයි. ඒකට ආස්වාස කය කියන එක හටගත්තේ කොහොමද? ආපහු ඔන්න දැන් ඒක අපි ඔය හුස්ම තියනවා කියලා දැනගත්තේ කොහොමද? දැනගත්තේ කාය ස්පර්ශයෙන් මොනවද දැනුණා? දැනුණ දේ ගැන මන ආයතනෙන් කල්පනා කළා. එතකොට බලන්න ඔය දැන් ඔය හුස්ම ඉහළ යන හුස්ම කියන එකේ පටන් ගන්න හරිය දැනෙන ටිකක් තියෙනවා, මැද හරිය දැනෙන ටිකක් තියෙනවා, අවසන් වෙන්න කිට්ටුව දැනෙන ටිකක් තියෙනවා. ඔන්න ඕවා ටික එකතු කරලා ඔය දැනීම් ටික සම්බන්ධ කරලා නේද අපි මේකට ආස්වාසය කියලා කිව්වේ. අපි බැරි වෙලාවට ඔය තැන් වෙන් කරලා එක තැනක් ගත්තොත් එතෙන්ට ආස්වාසි කියන්න පුළුවන්ද ඔය දැනෙන ස්වභාවයට? එහෙම කියන්න බෑ. මේවා අඩුගානේ දෙකක්වත් දැනෙන තැන් තුනක්වත් සම්බන්ධ කරලා තමයි ආස්වාසි කියන නම දෙන්න පුළුවන්. එහෙම දෙයක් පණවන්න පුළුවන්. එතකොට පේනවා දැන් මේ දැනෙන ගතිය නෙමෙයි ඔය. දැනෙන දේ ගැන කල්පනා කරලා පණවපු දෙයක්. කල්පනා කරනවා කියනකොට අපිට සිහිය නුවණ පිහිටලා නැහැ මේ මන ආයතන ක්‍රියාවලිය. මන ආයතන ක්‍රියාවලියක් කියන්නේ හිතේ ඇති වුණ දේ හිත දැනගෙන. හැබැයි අපි බාර අරන් තියෙන්නේ නැහැ නෑ. හුස්ම තියෙන්නේ එළියේ. මේ මට හොඳට දැනෙන්නේ. ඉහළ යනවා දැනෙන්නේ, පහළ යනවා දැනෙන්නේ. ඒක ලෝකයට ඇති මට්ටම. ඒතකොට හුස්මකුත් පනෝලා නේද එළියෙන් තියලා තියෙන්නේ කියන පැත්තක් සමුදය දැක්කොත් මේ ආයතන පැත්තෙන් එතකොට පේනවා මේ සමුදේ තියෙන කණේක තියෙන්නේ. මේ සමුදේ නැති වුණා නම් අපිට හිතට මේ සිහින වන පිහිටියන මනසෙන් හදන දේ මනස දැනගත්තා. මේ දැනීමක් ගැන කල්පනා කළා. නැත්නම් වේදනාවක් ගැන කල්පනා කළා. කල්පනා කිරීම තුල නේද ඒ රූපේ හැදුවේ. ඒ රූපේ නේද අපි එළියේ දෙයක් කරලා බාරගත්තේ, උපාදාන කළේ කියන නුවණ. එතකොට දුකයි සමුදයයි නිරෝධයයි නැත්නම් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ හේතු තියනකම් ඔය ඵලයේ තියෙන ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය දැකීමේ හැකියාවක් තියෙනවා. තෙරුවන් සරණයි. කතා කරන්න සන්ත මහත්මිය. මම කතා කළේ බොහොම පින් ඒ මාර්ගයේ පැහැදිලි කිරීමක්. පම්පින් මහත්මයා මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මුත මට්ටමට සමුදය කුමක්ද කියලා. මහත්මයා මුත කියන එක මේ දිවට රස දැනීම, නාසයට ගඳ සුවඳ දැනීම, කයට පහස කියන තුනමද? එහෙම නැත්නම් ඒකත් පොඩ්ඩක් මතක් කරලා දෙන්න. සර්වන් සර්ණ. ඔව්, ඒ ಜಾති තුනම, ඒ ආයතන තුනම මුත. එකනේ කාය ආයතනය, ජීව ආයතනය, ගාහන ආයතනය කියන තුනම අපි නිකන් සිංහලෙන් කිව්වත් ඔවට දැනෙනවනේ නේද? කායට දැනෙනවා, රස දැනෙනවා, ගන්ධ සුවඳ දැනෙනවා. ඒ දැනෙනවා කියන එක. ඒ දැනෙන ස්වභාවය තමයි මුත කියන්නේ. ඒකට ඒ ආයතන තුනෙන්ම දෙන්නේ මුත. ඇහෙන් දෙන්නේ මුත නෙමෙයි. ඇහෙන් ඒකයි ඒකට දැකීම නැත්තම් දිට්ඨ කියන එක. කනෙන් දෙන්නේ වෙන ස්වභාවයක්, ඒක ඇසීම කියන එක. ඒකට ඒකට වඩා වෙනස් මේ නාසය, දිව, කය කියන තුනෙන් දෙන්නේ දැනෙන ගතියක්. ඒ ස්වභාවයට තමයි මුත කියලා කියන්නේ. ඒකට මේ මුත කියන එකේ ඒ අර වර්ග කිරීම නැහැ. වර්ග කිරීම ටික ඉන්නේ ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා ඒවරු ඒක තමයි ප්‍රියා මේක හොඳයි නැත්නම් සුඛයක්. ඒක නරකයි නම් නැති නෑ දුකක්. එහෙම නැත්නම් ওই දෙකම නෑ මේක. ඉතින් එච්චර ගණන් ගන්න දෙයක් නෑ. අදුක්කම අසුක. ඉතින් මහලුකුත් ඇතකුත් නෑ, දුකකුත් නෑ කියන මට්ටමක් විදිහට ඕනම දෙයක් දැනෙන්න පුළුවන්. ඒ දැනෙනකොට ලෝකෙට අහුණා කියලා මං කියන්නේ අර මුත මට්ටමෙන් එහාට ගිහිල්ලා. මුත කියන මට්ටම අපිට අර ආයතන පිරිසිඳ දැකීම තුල ක්‍රමක්‍රමයෙන් ගන්න ඕන නුවණක්. එතකොට කාය ආයතනයේ වැඩ කිරීම අපි දන්නවා කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට ස්පර්ශයේ මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් එන වේදනා ගතියකුත් තියෙනවා. පස්සපච්චා සංඥා, පස්සපච්චා සංකාර. මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඕක දැනුම. දැන් අපි ওই දැනුමයි මේ ඇත්තටම මේ මොහොතේ අත්දකින දෙයි වෙන් කර ගන්න ඕන. ඒක තමයි විදර්ශනාවෙන් වෙන්නේ. දැන් විදර්ශනාවෙන් මේ මොහොතේ සිද්ධිය දැකීමේ හැකියාවක් එනවා. දැන් හයට හොඳට සිහිය පිහිටලා බැලුවොත් දැන් අපේ භාවනාවල එක එක ක්‍රමවල ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් කීප නමක්ම කියන දෙයක් තමයි අර හුස්ම සියුම් වෙන මොහොත තමයි හොඳම වෙලාව මේ කය ගැන හොඳට බලන්න. දැන් දැනෙන දේවල් මොකද? ඒ වෙලාවට තමයි හොඳට මේක දකින්න පුළුවන්. මේ එතකොට මේ ඒ කය එක එක තැන්වල දැනෙන ගති ටික. ඉතින් ඒ දැනෙන ගතිය ඒ වෙලාවේ බලද්දී වෙනස වෙන්නේ අපිට ඔකට හිතෙන් දේවල් එකතු කරන්නේ නැතුව දැනෙන ස්වභාවයම නියම ස්වභාවයෙන් දැකීමේ යම්කිසි හැකියාවක් තියෙනවා. අන්න ඕක තමයි මේ මුත කියන මට්ටම. ඒකට මුත කියන මට්ටමේ දැනීමක් විතරයි. දැනෙන ගතියක් විතරයි. ඔක වර්ග කරන්න දෙයක් නැහැ. ඔහේ ඔක දිහා බලා ඉන්න පුළුවන්. මේක සුඛ කියන්නේත් නැතුව, දුක්ඛ කියන්නේත් නැතුව, දුක්ඛම සුඛ කියන්නේත් නැතුව බලන්න පුළුවන් මට්ටමකට හිත ගේන්න පුළුවන්. හැබැයි ඔකේ මූලිකව වෙන්නේ ඔය දැකීම එනකොට මහා සුඛයක් දැනෙන්න ගන්නවා. ඒ එතනත් ඒක නවනින් ඔක ටිකක් කල් කරනකොට අඳුර ගන්න තියෙනවා. මේකත් ඒ සුඛය බවට පත් කලෙම කියන දේ නේ එක. ඉතින් මෙතන මේ මුත කියන එක එතකොට ඒ අපි මූලිකව ඔක හොයන්න පටන් ගන්නකොට ගන්නේ අපි කයේ යම් කිසි දෙයක් වැදිලා ඒක විඥානිකින් දැනගෙන ඒ නිසා දැනීමක් ආවා කියන එක. හැබැයි ඔතන දැන් නුවණින් දැක්කෙදි අපිට ඊට එහාට යන්න වෙනවා. ඇත්තටම අද්දැක්කේ කය කියන එකද? ඇත්තටම අද්දැක්කේ කයේ වැදුන දෙයද? ඇත්තටම අද්දැක්කේ විඥානය කියන දෙයද? එහෙම නැත්නම් ඔය තුනම නිසා හටගත්ත ඵලයක්ද? එතකොට පේනවා මේ කාය ආයතනේ උපද්දලා දෙන යම් කිසි ස්වභාවයක් තමයි හිතට දැනගන්න පුළුවන්. ඒව අර හේතු එකකටවත් අයිති නැහැ. අකර්ෂණී අපිට අර ඇහෙන් කිව්වනම් ඔයිට වඩා ටිකක් පැහැදිලි වෙයි. දැන් දැකීම කියන එක ඇහත් නෙමෙයි, එළියේ තියෙන රූපෙත් නෙමෙයි, චක්කු විඥානෙත් නෙවෙයි. ඔය තුනම උදව් කරගෙන ප්‍රත්‍යයෙන් හටගත්ත යම්කිසි ධර්මතාවයක්. මේක අර අපි විස්තර කරලා තියෙන ඔය මහා හත්තිපදෝපම සූත්‍රයේ මට මතක විදිහට අර තජ්ජෝ සමන්නාහරෝ කියන ගතිය, ඒ කියන්නේ එතනින්ම උපදින දෙයකට අවධානය යොමු වෙලා. එතනින්ම උපදින, එතනින්ම පැන නගින. තජ්ජෝ කියන්නේ ඒකයි, එයින්ම පැන නගින. ඒයින්ම පැන නගින කියනකොට ඒක ඇහැටයි තිත් නෑ, රූපෙටයි තිත් නෑ, චක්කුඤ්ඤායටයි තිත් නෑ. ඒකට මෙතන කාය ආයතනේදී බලන්න, කයටයි තිත් ගතියකුත් නෙමෙයි, කයේ හැපුණ දෙයටයි තිත් ගතියකුත් නෙමෙයි, කාය විඤ්ඤාණයටයි තිත් ගතියකුත් නෙමෙයි. ඔය දැනීම කියන එක, මුත කියන එක. ඒකට අපි ඇත්තටම අත්දකින්නේ මුත කියන ස්වභාවය විතරයි. මේක දැනුනේ මේවා නිසයි කියන්නේ ඔක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. අත මදුරුවෙක් කෑවා කියන්නේ කල්පනා කරන්න ගිහිල්ලා. ඒ ටික හදන්න කලින් ඔබේ දැනීමක් දැනিলা තියෙනවා. ඒක හොඳට බලා හිටියොත් දකින්න පුළුවන්. මේ කරලා ඒකට එක එක දේවල් එකතු කරලා තමයි අපි මේ ලෝකේ මත්තමට දැනගන්න ස්වභාවිත එන්නේ. ඒක ඔන්න ඔය දෙක වෙන් කරගන්න පුළුවන් වෙනවා. අර හිත සියුම් වුණ වෙලාවක, පැහැදිලි වුණ වෙලාවක දෙයට කයට අවධානය යොමු කරගෙන හිටියොත්. ඉතින් ඒකෙදි මේක මේ අවබෝධයේ තියෙන කෙනාට ඔක තේරුම් ගන්න පහසුයි. ඒතකොට ඒ දැනීම දිහා බලා ඉඳීමක් විතරයි ඒතකොට වෙන්නේ. ඒකට අර රූප එකතු කරන්න යන්නේ නැහැ. තව ඒ විදිහට කිව්වොත්. කයේ කොටස් එකතු කරන්න යන්නේත් නැහැ. ඔය දැනෙන්නේ මෙතන කියලා. ඔහොම දැනුනේ මෙන්න මේ මේකක් වැදීලා, හුලඟක් වැදීලා නැත්නම් මදුරු එක්කාලා කියලා බාහිර පොට්ටබ්බ එකතු කරන්න යන්නේත් නැහැ. නිකන් දැනීම දැනීමක් විතරයි. දැනීමට විස්තර දැනෙන්නේ මේ මනසෙන්නේ කියන අර පරණ පුරුද්දට අපි ඉස්සර කලේ මනසෙන් එක එක ඒවා හදලා මේකට එකතු කළා නේද? ওই ටික මන ආයතනෙන් කරපු දෙයක් නේද? කාය ආයතනෙට ඕක අයිති නෑ නේද කියලා නුවණක් ඇති කරගන්න පුළුවන්. ඒතකොට සිහිය වගේම නුවණත් උදව් වෙනවා. එතන තමයි අර සතියයි මේ දහම අහලා දැනගත්තු ප්‍රඥාපත්ත සම්පජාන්නේ කියන එක. ඒකට සතියයි සම්පජාන්නේයි දෙකම යෙදුනොත් තමයි මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ අවබෝධ කරන්න දකින්න හැකියාවක් එන්නේ. නිකම්ම සිහිය පිහිටුවට ඒකේ පොඩි අඩුවක් තියෙනවා. මේ ආයතන ගැන නොදන්නවනම්. පැහැදිලි යති මං හිතන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම ඊළඟට ආරාධනා කරනවා කමල් මහත්තයාට අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. තිරුවන් සරණයි. ඉතාම හොඳින් තේරුම් ගන්න මේ වේදනාව සහායක ඒකේ සම්බන්ධය ගැන. දැන් මට යමක් ආහන්න දැනගන්න කැමති. දැන් මුත කියන එක නැත්තම් දිට්ඨ නැහැ, මුත කියන එක. එතකොට ඒක එක විඥානයක් නේද අපිට තියෙන්නේ. දැන් මුත කියනකොට අපිට එක එකවතාවක දැනෙන්න පුළුවන් එක විඥානයයිනේ. එක දැනීමක් ශරීරේ කොහෙන් හැදුනත් එක දැනීමයි දැනගන්න පුළුවන්. අපිට කීපයක් දැනගන්න බෑ එක මොහොතක. එහෙම නේද? ඒක දැනගන්න කැමති. තිරුවන් සරණයි. ඕකේ. එක විඥානයක් කියනකොට දැන් තමන් දන්න මත්තම් අනුව මේවා වෙනස් වෙනවා. දැන් චිත්ත වීති ගැන දන්න කෙනාට ඒක වෙනස් විදිහකට එන්නේ. මම ඒ මත්තමට යන්නේ නැතුව බොහොම සරලයි මේක ගැඹුරු කරගන්න එපා. දැන් අපිට මූලිකව කතා කරන්න පුළුවන් අපි ඔය හිත් දෙකක්නේ. කාය ආයතනේ නිසා හටගන්න හිත දැනගන්න ගතියයි, මන ආයතනේ නිසා දැනගන්න ගතියයි. ඒ විදිහට වර්ග කරාම මේක ඇති තේරුම් ගන්න ප්‍රායෝගිකව කරන කෙනාට අනිත් එක දැනුමක් විතරයි වෙන්නේ. මොකද අපි ඔය ශ්‍රීචෛතසික වෙන් කරලා දකින්න පුළුවන් ධර්මයේ හැටියට නම් බොහොම ප්‍රඥාවෙන් අධික මම දැකලා තියෙන සූත්‍රයක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විතරයි ඒ මට්ටමට භවනා කරලා අවබෝධ කළා කියලා අනුපද සූත්‍රයේ. අනිත් හැමෝටම දීපු කමතහන් ඊට වඩා බොහොම සරලව ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් මට්ටම. එතකොට මේ මං හිතන්නේ ඒත් නැතන විඥාන ගැන කතා කරනකොට ඒ කියන්නේ විඥාන ಜಾති දෙකක් කැමැතිනම් වෙන් කරන්න පුළුවන්. නැත්නම් ඕක මේ දැනීම නිසා ඇති වුණා හිත කියලා සරලව එහෙම හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනීම ගැන, දැනීම කියන්නේ කාය ඇතනින් දැනීම ගැන මනසෙන් කල්පනා කරලා දැනගත්තු ස්වභාවය. ඒ දැනගත්ත ගතියකට තමයි අපි හිත කියලා පොදුවේ කියන්නේ. ඒකෙදිත් දැන් මං හිතන්නේ මේ කමල මහත්මයා ඇහුවේ දැන් තැන් දෙකක් එකපාර දැනෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ශරීරයේ අපි හිතමු කකුල ගැන දැනෙන වෙලාවේ අත ගැනත් දැනෙනවද කියන එක. ඉතින් ඒක ඇත්තටම දැන් අපිට වේගය වැඩි හින්දා ඔය ඔක්කොම එකට වෙනවා වගේ හිතීමක් මිසක් මේ හිත් දෙකක් එකසරේ යති වෙන්න බෑ. දැන් අපි කකුලේ දැනෙන මොකක් එක හිතක් ඇති වෙනවා, අතේ දැනීමකට තව හිතක් ඇති වෙනවා. ඒක පැහැදිලිවම විඥාන දෙකක්. ඒවයි වේගය වැඩි හින්දා අපිට වෙන් කරගන්න බැරි කමක් තියෙන්නේ. හැබැයි මේකේ ගැඹුරට යනකොට ඔය ප්‍රශ්නෙත් අදාළ නැති වෙනවා. මොකද අපි මේ විදර්ශනය කරනකොට අත කියන එකත් හිතෙන් හදලා එළියෙන් තියපු එකක්, අකුල කියන එකත් හිතෙන් හදලා එළියෙන් තියපු එකක්. මොකද මේ ඔය ස්පේස් කියන එක නැත්නම් මේකේ සිංහල වචනේ නැහැ. මේ අවකාශය කියන එකත් ඇත්තටම හිතේ නිර්මාණයක්. ඒ කියන්නේ තියෙන පැති දෙකක් හිතාගන්නේ අපි ලෝකෙට අහු වෙලා. එතකොට දැන් මේක මේ හිතෙන් අදපු දෙයක් හිත දැනගත්තා කියන තැන සිහිය පිහිටනකොට අපිට ඕකේ මේ ඩිරෙක්ෂන් එකක් දෙන්නත් බෑ, තැනක් දෙන්නත් බෑ. මේ කොහෙද කොතනද මේ අල්ලන්න පුළුවන් තැනක්, කොතන දුරද ළඟද ඔයගේ කතා දෙන්නත් බැරි වෙනවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ නිකන් අර හීනයක් දැක්කා වගේ. දැන් හීනෙන් දැක්ක දේ අපිට හීනදිනම් මේ යරෙහිම හිතේන යෝගේ හිතුණට හැරුණාට පස්සේ අපිට ඔකට තැනක් දෙන්න බෑ. ඒ කියන්නේ අවකාශයට දාන්න බෑ. ඒක එතකොට අන්න ඒ වගේ මත්තමක් එනවා මේ රූපය පිළිසිඳ දැකීම තුළ. ඒ කියන්නේ රූපය ඇසුරු කරන්නේ නැති මට්ටමට එන අවබෝධයක් එනකන් මේක දිනු වෙනකොට වරපන්ති කායනුපස්සනාව යන්න ඕන. අනිශ්චිතෝච විහෙරති නචකෙන්චි ලෝකේ උපාදීයති කියන මට්ටමක් දක්වා මේක වැඩෙන්න තියෙනවා. ඒක මං හිතන්නේ අපි කවුරුත් ඒ මට්ටමක ඇති කියලා. ඒ නිසා තමයි කායනුපස්සනාවේ ආයේ යෙදෙන්න කියලා ආසේවිතා භාවිතා බහුලී කතා කියන වචන තුන තියෙන්නේ. මේක ඇසුරු කරන්න, මේක ආයේ අහන්න, බුදුදහමෙන් කියන්නේ මොකක්ද කියලා නැවත නැවත අහන්න, ඊළඟට ඒ අහලා දැනගත්තු දේ භාවිතා කරන්න. නිකම්ම භාවිතා කරන්න නෙමෙයි, ඒක නැවත නැවත බහුලවම භාවිතා කරන, බහුලී කතා කරන්න. එතකොට මේ රූපේ අපේ පරණ පුරුද්දට මුලා වුණාට ඇත්ත දැකීම වැඩි වෙන ගතියක් ඇති වෙයි. එතකොට අර මේ රූපයට අදාළව අහන ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න වෙන එකක් නැහැ. ඒ අවබෝධයෙන් එනකොට දැනට මූලික මට්ටමේදී තේරුම් ගන්න ඔය තැන් දෙකක් දැනුණා නම් ඒක වෙන වෙනම සිද්ධි දෙකක්, වෙන වෙනම හිත් දෙකක් කියන මට්ටමෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. පැහැදිලි ඇති මං හිතන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලි නැත්නම් අහන්න. පැහැදිලි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. අනුෂා මහත්මියට මං ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා, ඊළඟට කුමුදු මහත්මියට. එහෙමනම් කුමුදු මහත්මිය ඔබතුමිය සම්බන්ධ වෙනවා ඇති කියලා හිතෙනවා. තෙරුවන් සරණයි. බොහොම පින් ඔබතුමියට කොග්ගදී මහත්මයා ඔබතුමාට බොහොම පින්. ඇත්තටම ඉතාමත්ම හොඳින් අවබෝධ වුණා ඔබතුමා ඔබතුමාගේ දේශනාව. ඇත්තටම මේ මම භාවනා කරනකොට තනිකරම මේ මම විදර්ශනා කරන්නේ මේ සත්පුද්ගල කියන ප්‍රශ්නක්ටි තනිකරම අත්හැරලා මේක මේ ලෝකේ හැම දෙයක්ම ශක්තියක් පමණයි කියන තැනම විතරයි ඉන්නේ. මේ ශක්තියින් සමග විතරයි මේ සම්බන්ධ වෙන්නේ, ඒකත් ප්‍රඥප්තියක් විතරයි කියන මට්ටමින් තමයි හිතන්නේ. ඔබට පාට බොහොම පින්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම පින්. අපි ඊළඟට යමු වෙනවා නිලන්ති මහත්මියට ඔබතුමියට අවස්ථාව සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි. මහත්මිය කොක්කලගේ මහත්මයාට බොහොම පින් පැහැදිලි කර දීම ගැන මහත්මයා. මහත්මයා මට තියෙනවා එක ප්‍රශ්නයක්. දැන් අපි වේදනාවලින් සුඛ වේදනාව කොහොමද මහත්මයා දැන් අපි කියවගේ අනිත්‍ය සංකත පටිච්ච සමුප්පාද ධර්ම තුළින් නිබ්බිතාව දකින්න සුඛ වේදනාව තුළින් කොහොමද මහත්මයා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මහත්මයා එක? ඔව් ඒක ඕනම වේදනාවකට එකම ක්‍රමයයි තියෙන්නේ. ඒක සමුදේ හොයාගන්න ඕන. ඉතින් පළවෙනි දේ සුඛ වේදනාවක් කියලා අඳුරගන්න. එතකොට ඉති වේදනාව මෙන්න මේකයි වේදනාව කියන මට්ටම. එතකොට අපිට දැන් තමන්ට දැනෙන අපි හිතමු හොඳ නිකන් ෆෑන් එක දාලා නැත්නම් AC එක දාලා එයා ශරීරයට හරි සනීපයක් දැනෙනවනේ. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි දාන්නේ සුඛ වේදනාව. දැන් දාඩිය දාගෙන ඉන්න වෙලාවක නේද ෆෑන් එකක් හරි හුණඟක් හරි ආවොත් හරි නිකන් සනීපයක් තියෙනවනේ. අන්න ඒක තමයි මේ ලෝකෙට අයිති සුඛය කියන්නේ. එතකොට මේ ලෝකයා ඉන්න මට්ටමක් තමයි මේ සුඛයි දුකයි අදුක්කම සුඛයි කියන්නේ. එතකොට අන්න වතන තියනවා දැන් සුඛ වේදනාවක්. මේ හුළඟ වදින එක කොච්චර සනීපද කියලා. එතකොට ඒ සුඛය වුණ සුඛ වේදනාව දැන් ඕක ගැන බලන්න පුළුවන්. එතකොට මේ ටික දැනගත්තේ දැන් මගේ මූණෙන් මේ හුළඟ වදිනවා කියලා දැනගත්තේ කොහමද? සමුදය හොයාගන්න ඕන ඊළඟට. දැන් මේ වේදනාව හටගන්නේ අපි සමුදය හොයන්න මම හැමතිස්සෙම කිව්වේ මේකේ කැඹුරට යනවනම් يعني ලෝකෝත්තර දර්ශනයට යනවනම් බුදුහාමුදුරුවෝ පෙන්නපු ආයතන පැත්තෙන් බලන්න මොන ආයතනෙන්ද ওই ටික දැනගත්තේ. එතනත් පේනවා. එතකොට කාය ආයතනයයි මන ආයතනයයි. කාය ස්පර්ශයෙන් යම් කිසි දැනීමක් දැනුණා. මන ආයතනෙන් ඕක ගැන කල්පනා කළා. ඊළඟට බලන්න කාය ආයතනෙට පුළුවන් මොකද්ද? කාය ආයතනේ කෘත්‍ය දැනීමක් දෙන එක විතරයි. මුත ස්වභාවය. ඒ දැනීමේ මොහුණ තියෙන එකවත් හුළඟ තියෙන එකවත් නැහැ. දැනීම මාත්‍රයක් විතරයි. දැනීම මාත්‍රය ගැන කල්පනා කරලා හිතනකොට නේද ඔය මූණ හුළඟ කියන රූප ගැන දැනගත්තේ. ඒතර ඒ හිතනකොට දැනගත්තා නම් ඒක හිතෙන් හදපු දෙය හිත දැනගෙන නේද? ඒක හිත ඇතුලේ වැඩන්නේ. එහෙනම් එතනින් අපි නවත්තන්නේ නැතුව මේ එළියේ තියෙන මූණක් හුළඟක් වාර aran තියෙන්නේ අපේ තියෙන මෝඩකමට නේද? මේ මන ආයතනයෙන් කරන සිද්ධිය ගැන සිහිය නුවණ පිහිටියේ නෑ නේද? එතකොට පේනවා මේ සමුදය මෝඩකම යෙදුණනම් රූප ටික තියෙනවා. මේ සමුදය යෙදුන්නේ නැත්නම් ඒවා නිරෝධයි කියන ධර්මතාවය. එතකොට ඒ සුඛ වේදනාව අපිට සනීපේ දැනුනේ මේක ශරීරයට සම්බන්ධ කරලා ගත්තු හින්දා නේද? ඒ සම්බන්ධ කළේ හිතෙන් හිතපු දේ එළියෙන් තියපු හින්දා නේද? එතකොට ඒ සමුදේ යෙදෙනකන් ඒ ටික තියෙනවා. එතකොට මෙතෙන්දි ගැඹුරින් බලනකොට මතක තියාගන්න සුඛ වේදනාවත් දුක්ඛ සත්‍යයට අයිති. මොකද එතන පංච උපාදානස්කන්ධයක්මයි හැදිලා තියෙන්නේ. දැන් ඔතන තමයි ඔය දකින්න අමාරු තැන. මේ ලෝකෙම පවතින්නේ දුක මත කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක දකින්න මේ ධහම ගැන නුවණකුයි සිද්ධ වෙන දේ ගැන නුවණකුයි ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධයක් මෙතනත් හැදුවා නේද අපි මේ බොහොම සැපයි කියලා බාරගත්තට. නා ඔය උපදලා තියෙන්නේ දුකනේ. එතකොට මේ දුකට සමුදය තියෙන්නේ මේ ආයතන ගැන ආයතන කෘත්‍ය ගැන අපේ සිහිනුවන පිහිටලා නැහැ. එතකොට මේ සමුදය මෝඩකම සිහිනුවන නැති බව යෙදෙනකන් දුක සකස් වෙනවා. අපේ තියෙන මෝඩකමට අපි 요거 දුක විදිහට නෙමෙයි දකින්නේ. අපි 요거 සුඛ වේදනාවක් විදිහට. මොකද තමයි අර විපල්ලාස කියන්නේ මේ සත්‍යයන් ඉන්නේ දුක් දේ සැපයි කියලා බාර ගන්න මට්ටමක. එතකොට ඒ හින්දා නේද ඔකේ ආස්වාදයට අහු වුනේ. අය ඉස්සෙල්ලා කියපු අර ආස්වාදයේ කියන වචනේත් අහුවා මට ඒක ගැන කියන්න බැරි වුණා. දැන් ඔන්න ආස්වාදයක් වින්දේ ලෝකෙට අහු වෙලා. ඒ ආස්වාදෙත් හැංගිලා තියෙන දුක අපිට බැලුවේ නැත්තම් නොවනින් බැලුවේ නැත්තම් මේ විදර්ශනා ඥානකින් බැලුවොත් තමයි ඔය ලෝකයා ඔක සැපයි කිව්වට ලෝකෙට ආйти කාලේ මමත් ඔකට සැප කිව්වට මේ ඉපදුනේ දුකමයි. ඒතර දුකමයි උපදින්නේ දුකමයි පවතින්නේ දුකමයි නැති වෙන්නේ කියන ධර්මතාවයක්. ඒ ලෝකෙට ආйти නම් ඒකත් ඉපදුනේ මේ සමුදේ යෙදුන හින්දා මේ සමුදේ නැත්නම් ඔක හට ගන්න විදිහක් නෑ. නිරෝධය කියලා සුඛ වේදනාවෙත් ඒ විදිහට කලන්න පුළුවන්. පැහැදිලිද ඒක? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මාත්ලා. පැහැදිලි කියන්නේ මන ආයතනය තුළ සිහිය නුවණ පවත්වා ගන්න ගැනීම තමයි කල යුත්තේ නේද මහත්මයා? ඔව් ඒක මේ නේ දැනගත්තෙත් හිතෙන් හදපු දේ හිත දැනගෙන අපේ පරණ පුරුද්දට නේද ඔය එළියේ තියලා රූපයක් කරලා බාරගත්තේ ඒක අවිද්‍යාව මත අවිද්‍යාවෙන් කරපු දෙයක්. ඒකට මම හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියනකොට ඒක හිත ඇතුලේ දෙයක් කර දැන් අපේ ඉස්සෙල්ලා මහත්මයාක මම හිතන්නේ පටිච්චසමුප්පාදේ වචන ටික අරන් පැහැදිලි කළා මම මේ පාලි ලකන මම දැරලා පුළුවන් තරම් කියන්න උත්සාහ කළේ එනාට ඒකත් දැනගන්න එක හොඳයි. දැන් අර විඥාණය දැනගන්න නාම රූප මට්ටමක් විතරයි ඔය. තව විදිහට කිව්වොත් විඥාණය ඇති වෙන පිළිමිබුවක්. සිතේ ඇති වෙන පිළිමිබුවක්. ඕක අපේ මෝඩකමට තමයි අපි වෙන් කරලා අරන් මේ ಜಾති දෙකක් විඥාණය කියන්නේ එක පැත්තක් නාම රූප කියන්නේ තව පැත්තක් කියලා දෙපැත්තකට දාලා මේ ඉතුරු ඒවා ටික ඒ මත තමයි සලආයතන හැදෙන්නේ ඒ මත තමයි ප්‍රස්තේ ඒ මත තමයි වේදනාව කියන ඒ මත්තමකට වර්ධනය වෙන්නේ. ඒකට මේක ඇත්තම කිව්වොත් සිතේ ඇති වුණ යම් කිසි ස්වභාවයක් හිත දැනගෙන ඒක තමයි ඒ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. අතන අවිද්‍යාව යෙදීම නිසා තමයි ඉතුරු ටික එකතු කර කර අපි ලෝකයක් හදන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. අපි ඊළඟට ආරාධනා කරනවා රසික මහත්මයා හෝ මහත්මිය සම්බන්ධ වෙන්න කියලා සාකච්ඡාවට. තෙරුවන් සරණයි මහත්මිය මට විශේෂ ප්‍රශ්නයක් නැව මහගෙන ඉන්නවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මම දලුවත් මහත්මයා ඔබතුමා මාත් කතා කරන්න යමක් තියෙනවද නැත්නම් කාලය හරියට සාකච්ඡාව නිමා කරන්න? ඔව් අපිට මේ තව විනාඩි කිහිපයක් තියෙනවා. කල්ලායන මිතුරන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවෙන් 10ට ඉවර කරන්න තව විනාඩි 3ක් විතර තියෙනවා. නමුත් පරිසරාන ටික පොඩක් වෙල පටන් ගත්තා හින්දා කටිය ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න කියන්නේ. මොකද ඉතාමත් වැදගත් දේශනාවක් වැදගත් විදිය බොහෝ කාරණා විශ්වත කළ දෙනවා කොක්කලගේ මහත්මයා. ඉතින් කාට හරි මේ කාරණාවෙන් මම හිතන්නේ අද වේදනාව ගැන මෙච්චර සමීපව කතා කරන්න බිච අවස්ථාවේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරුත් හොඳයි නේද? චිත්ත මහත්මියට අපි යොමුමු. චිත්ත මහත්මිය ඔබතුමීට පුළුවන් මේ කොග්‍රී මහත්මිය අපිට පැහැදිලි කර දීපු දේවල් සමග තව දුරට යමක් එකතු කරා. තේරුවන් සරණයි මේ වෙලාව එහෙම එකතු කරන්නට නැහැ මම හිතන්නේ. හැමදෙනාම තිස්සාම හොඳින් තේරුම් ගත්ත කියලා. ඉතින් නැවතත් කියන්න තියෙන්නේ මේ දේවල් සිදුවෙන මොහොතේ දැකීමේ උත්සාහයක යෙදෙන්න එක අපිට අවශ්‍යයි කියන එකත්, ඒ වගේම මේ දේවල් මමත්වයෙන් තොරව ධර්මතාවයන් විදියට දැකීමේ උත්සාහයක යෙදුනොත් යථාර්ථය දකින්න පුළුවන් වෙයි කියලා හිතෙන එක එකතු කරන්න කැමති තෙරුවන් සරණයි. හොඳයි, මම තව පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. මොකද හුඟක් ගැඹුරට ගිය හින්දා ඒ වෙලාවක තමයි මේ කතා කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් වේදනාවේ බලන්න පුරුදු වුණ දේවල් තියෙනවා. ඒකේ මමත් ඒව එහෙම කාලයක් පුරුදු කරලා තියෙනවා. අපිට අහන්න ලැබෙන්නේ මේ වේදනාව ඇති වුණා කියලා බලන්න කියන එක. ඒක ඇත්තක්. ඒක ලෝකෙට ඇති ඇත්තක්. කිසිම වේදනාවක් ඉතින් මේ පවතින විදිහක් නැහැ නේ. හට ගන්න එක මේ මොහොතේම නැති වෙනවා. ආයෙ තව එකක් හට ගන්න ඕක නැති වෙනවා. ඒක එහෙමම තමයි. හැබැයි මෙතන දැන් ඊට වඩා මම හිතන්නේ තේරුම් ගියාද දන්නේ නැහැ. මම ඊට වඩා වෙනස් පැත්තක් මෙතන මතු කරන්න උත්සාහ කළේ මේ වේදනාව ඇති වෙලා නැති වුණා කියන එකට වඩා මේ දහමෙහි දකින්න කියන වේදනාව නිකන් නෙමෙයි. වේදනාව කියන එක වෙන් කරලා අපිට කතා කරන්න බෑ. මේ සමුදයක් එක්කමයි වේදනාව කතා කරන්න පුළුවන්. අනේ සමුදය අඳුරගන්න. එතකොට මේ සමුදය හරියට අඳුරගත්තොත් පේනවා මේ සමුදය තියෙනකන් මේ වේදනාව ගැන කතා කරන්න පුළුවන්. මේ සමුදය යෙදුන් නැත්තම් වේදනාවකට උපදින්න බෑ කියන නිරෝධ කියන ධර්මතාවය. අන්න ඒ පැත්ත දකින්න පුළුවන් විදිහට තමයි අපි මාර්ගය වඩන්න උත්සාහ කරන්න ඕන. ඒ මෙතන ඊළඟට අපි තව මේ අහලා තියෙන පුරුදු කරන විදිහ තමයි මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි විදිහට දකින්න කියන පැත්තක්. එතෙන්ට තමයි එන්න ඕන. හැබැයි අපිට බලෙන් මම නෙවෙයි කියලා වේදනාව දිහා බලා ඉන්න බෑ. මගේ නෙවෙයි කියලා වේදනාව දිහා බලා ඉන්න බෑ. ඒක වෙන විදිහට අපේ ප්‍රඥාව වඩන්න අවශ්‍යයි. ඒ ප්‍රඥාව වඩන ක්‍රමේ තමයි, ඒ කියන්නේ මට හිතන විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. ඒ ක්‍රමේ වඩනකොට ඔය මමත්වය දුරු වෙයි යම් දවසක. එහෙම නැතුව මම නෙවෙයි කියලා මේක දිහා බලා ඉන්න කෙනෙකුට පුළුවන් ද කියන එක මට ටිකක් ඒක ගැටලුවක්. ඉතින් ඒ මමත්වය ඇති වෙන, මම වෙමි, අස්මිය ඇති වෙන විදිහ තමයි අපි අර කලින් දවසක කිව්වා මේ ආනන්ද හාමුදුරුව සෝවාන් වෙන්න අහපු සූත්‍රය, ආනන්ද සූත්‍රය. ඒකෙදි කියනවා උපාදාය ආයස්මතෝ ආනන්දෝ අස්මීති හෝති න අනුපාදාය කිංච උපාදාය. මොනවා උපාදාය කරලාද මේ අස්මිය ඇති වෙන්නේ? රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. එතනම කියන වේදනං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. ඒතර වේදනාව ඇසුරු කිරීම තුලමයි මම වෙමි කියන එක තියෙන්නේ. ඇසුරු නොකිරීම නිසා නොවේ. ඒකම තේරුම් ගන්න. රූපය ඇසුරු කිරීම නිසායි මම වෙමි කියන එක තියෙන්නේ. ඇසුරු නොකිරීම නිසා නෙවෙයි. ඒතර අපි රූපය හරි වේදනාව හරි ඇසුරු කරන තාක්කල් මම නැතුව ඒව ඇසුරු කරනවා කියන ධර්මතාවයක් නෙවෙයි මේ පෙන්වන්නේ. අපි රූපය හරි වේදනාව හරි ඇත්ත ඇති හැටි දැකලා ඒක ඇසුරු නොකරන මට්ටමක් දැක්ක දවසට මම පිහිටන එකක් නෑ කියන ධර්මතාවය තමයි මේ මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කකුලේ මැතිතුමා. ඔබතුමා බොහෝ වේලාවක් කතා කරා. ඒ වුණත් මට තව පොඩි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා මහත්මයා. මේ දැන් අපි හිතනවා අනිත්‍ය සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා කියලා. එතකොට කය ධම්මා වය ධම්මා කියනකොටත් ඒ දෙකේ මොකද්ද වෙනස? ඒ කියන්නේ මොනවද ඒකට අනුස්සති කරන්න ඕනේ වගේ අදහසක් ආවා. ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. පොඩ්ඩක් ආයේ අහන්න පුළුවන්ද ප්‍රශ්නේ මට හරියට? ඒක මහත්මයා මේ දැන් අනිච්ච සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියලානේ අපි මේ ඒක මෙනෙහි කරන්නේ අනුස්සති කරන්න තියෙන්නේ. එතකොට කය ධම්මා කියලා කරන්නේ වය ධම්මා කියලා කරන්නේ එතන වෙනසක් තියෙනවද ඒව කියලා පොඩ්ඩක් ඒ වචන දෙකේ. ඒක මෙහෙමයි මට හිතන විදිහට දැන් ඔය පාලියේ තියෙන ව්‍යාකරණයක් මේ අර මුලින් කියන එක තමයි අපි සිංහලේ විදිහට අගට එන්නේ. ඒතකොට දැන් මේවා අගින්දා මුලට එන විදිහට තමයි මේ ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල පාලි භාෂාවේ යෙදෙන්නේ එහෙමයි. අග මුල මාරු වෙලා තියෙන්නේ. ඉතින් අර ඒ වගේ දෙයකින් දැන් සමහර විට වෙන්න පුළුවන් අර දැන් අපි ලෝකේ ඉන්න කෙනා පටන් ගන්න ඕන ලෝකෙට අවිති මට්ටමේ ඉඳන් ටිකෙන් ටික අවබෝධය එන විදිහට. එතකොට දැන් දෙයක් තියෙනවා කිව්වහම අපිට ඕකේ අර ලෝකෙට අවිති ක්ෂය වෙලා යන මට්ටමක් කියලා හිතා ගන්න පුළුවන් ටිකෙන් ටික ගෙවිලා යන මට්ටම. ඒක එතකොට ලෝකෙට අවිති පැත්තකින් ඒකත් බලන්න ඕන. වය කියන්නේ විනාශ වෙලා යන ගතිය. එතකොට ක්ෂය වෙලා යන ගතිය, විනාශ වෙලා යන ගතිය ඒක අර අපේ මේ සාමාන්‍ය නීවරණ යටපත් කරන්න උදව් වෙන දැක්ම. එතකොට ඒකෙන් නීවරණ යටපත් වෙන මනසට තමයි මේ ගැඹුරු. එතකොට අපිට ටිකක් එහාට මේ මොනවාද මේ අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කියන බවට එන්න පුළුවන් කියලා. ඕක මගේ මේ නිකන් දැනට හිතුණ පෞද්ගලික අදහසක් විතරයි. ඕක තව නුවණින් විමසන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තවත් ප්‍රශ්න හරි අදහස් හරි තියෙනවා නම් විනාඩියක් දෙකක් ඉදිරිපත් කරන්න ඇතුළත. තෙරුවන් සරණයි. තමයි සෑම දිනකටම තෙරුවන් සරණයි. අපි අද දින්නේ මේ වේදනානුපස්සනාව වේදනාව ගැන අප්‍රමාණ කරුණු ඉගෙන ගත්තා. බොහෝ දේවල් පැහැදිලි කරගත යුතු තැන් පැහැදිලි කරගන්න අවස්ථාවක් ලැබුණා. හොග්ගලගේ මහත්තුමනි, ඇත්තටම මගේ ප්‍රශ්නෙට මට ඒ වෙලාවේ නැති වුණාට මට පසුව ඒක තේරුණා මොකක්ද ඒ උත්තරේ කියලා. ඉතින් අප ගහම කෙරෙහි කරුණාවෙන් ඔබතුමා ඉදිරිපත් වෙලා අපිට මේ ආකාරයට ධර්මයේ පැහැදිලි කරලා දීම ගැන සාමනන්ත සිසිලස මිතුරු මිතුරියන් වෙනුවෙන් අප්‍රමාණ කෘතවේදීව ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලු අපේ රස කරගත් සියලු පින් බලයෙන්ුත් ඔබතුමා මේ තාක් කර සියලුම කුසල් බලයෙන්ුත් ඔබතුමාට ඉතා සුව පහසු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. බොහෝ දිනකට තවත් මේ වගේ උදව් කරන්න ධර්මානුශාසනා කරලා බොහෝ දිනෙක නිවන් මාර්ගට යොමු කරන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය වීර්ය ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනා කරන අයුරින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධය ලබා ගන්න ඔබතුමාට හේතු වේවා, වාසනාව වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත්, ආචාර්යයන් වහන්සේලාටත්, නැදැහිත මිතුරු මිත්‍රයන්ටත්, සෑම සියලුම දෙනාට මෙපින් බලෙන් ඉතාසුව පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඒ වගේම අපිට මේ වගේ මේ විමුක්ත ආයතනයක් ලබා දුන්නෝ දලුවත්ත මහත්මානන්ටත් ඉතාසුව පහසු ජීවිතයක් ගත කරන්න ලැබේවා. බොහෝ කාලයක් මේ වගේ ලෝකයේ පුරා කල්යාණ මිතුරු මිත්‍රයන්ට උදව් උපකාර කරන්න අවශ්‍ය නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා. ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉතා සුවපහසුෙන් නිර්වාණ අවබෝධයට පත් වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත්, නැදැහිත මිතුරන්ටත්, ජීවත්ව ඉන්න සැමටත්, පවුලේ පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මෙපින් බලෙන් සියලු යහපත සැලසේවා. ඉතා සුවපහසුෙන් නිර්වාණ මාර්ගයට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. දැනට අද සාකච්ඡාව සම්බන්ධ වෙලා අප සමග දැනුම බෙදාගත් සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත්, ලෝකේ පුරා තවත් අසාසිත සෑම සියලුම දෙනාටත්, මතුමත්තේ මේ ධර්මදේශනාවල් අහන සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබිලා සුවපහසුෙන්ම ධර්මය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු.